සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝකෝ මහරජ දහරාතින උඤ්ඤාතම්බා දහරාතින පරිබෝතම්බා කතමේ චත්තාරෝ කත්තියෝකෝ මහරජ දහරෝතින උඤ්ඤාතම්බෝ දහරෝතින පරිබෝතම්බෝ උරගෝ කෝ මහරජ දහරෝතින උඤ්ඤාතම්බෝ දහරෝතින පරිබෝතම්බෝ අංගිකෝ මහරජ දහරෝතින උඤ්ඤාතම්බෝ දහරෝතින පරිබෝතම්බෝ බික්ඛුකෝ මහරජ දහරෝතින උඤ්ඤාතම්බෝ දහරෝතින පරිබෝතම්බෝ ඉමේකෝ මහරජ දහරාතින උඤ්ඤාතම්බා දහරාතින පරිබෝතම්බාති ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ලොස් ඇන්ජලස් බෝධි විහාරස්ථානයේහි 2022 වර්ෂයේහි වස් කාලය නිමිති කරගෙන සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට හුඟක් දෙනටයි සූදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට ලැබෙන අවස්ථාව අතිශය භාග්‍ය සම්පන්නම අවස්ථාවක්. අනේ අවස්ථාව අපි ලබා ගත්තේ සසර හුඟක් පින් දහම් කළා, පාරමිතා පුරලා, ප්‍රාර්ථනා කළා. අපේ ජීවිත අවබෝධය ලබා ගන්නට හේතු වන විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සම්බුද්ධ ශාසනයක් මුණගැහෙන්න සුදුසු ප්‍රදේශයක වාසය කරන්න, කල්යාණ මිත්‍රයන් මුණගැහෙන්න, සද්ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලැබෙන්න කියන මෙන්න මේ කරුණෝ ගැන අපි අප්‍රමාණව ප්‍රාර්ථනා කරන්න ඇති. දැන් බලන්න ඔබ මේ ජීවිතය ගත කරනවා, ඔබ නැවත උපතක් විශ්වාස කරනවා නම් ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ වගේම කල්යාණ මිත්‍රයන් හොඳ උපතක්, බුද්ධියක්, සම්බුද්ධ ශාසනයක්. ඒ සඳහා තමයි ඔබ කරන හැම පින්කමකින් ඔබ ප්‍රාර්ථනා කරන්නේ. අන්න ඒ වගේම පින්කම් අපි අතීතයේ කළා තියෙනවා පින්වතුනි. ඒ පින්කම් වල ප්‍රාර්ථනාවල ප්‍රතිඵලයේ භුක්ති විඳින අවස්ථාව. අන්නේ ධර්මයේ තමන්ගේ ජීවිතයට ලැබෙනකොට අපේ ජීවිතයට ඒ ධහමින් ආලෝකය ලබා ගන්නවා. ඒ විතරක් නෙවෙයි අපේ ළඟම ඥාතීන්ට අපි ඊටාම හිතවත් ඉතාම ආදරය කරන්න ඉන්නවනම් එයටත් අපි දෙන්නේ ධර්මයමයි දෙන්නේ. ඒක තමයි යට දෙන්න පුළුවන් වටිනාම දේ. අන්නේ දෙන අවස්ථාව, ඒ දේ බෙදා ගන්න අවස්ථාව, ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව, බුදුරජාණන් වහන්සේ ගැන දැඩි ප්‍රසාදය ඇති කරගන්න, ඔබේ දෑසට ඉදිරියෙන් පෙනෙන බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා හොඳට සිහිපත් කරගන්න. උන්වහන්සේ සාරසංඛේ කල්පලක්ෂයක් දාන ආදී පාරමිතා පුරලා අප්‍රමාණ පරිත්‍යාගයක් කැපවීමක් කරලා සම්බුද්ධත්වයට අනාවරණය කරගෙන සංඝ රත්නයක් මේ ලෝකෙට බිහි කරලා ඒ භික්ෂු පිරිසෙන් මේ සද්ධර්මය තව ලෝකේ බොහෝ කලක් ගෙන යන්නට උන්වහන්සේ සුවිශේෂ කැපවීමක් කළා. ලෝකේ පහළ වෙන සමහර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලාගේ ජීවිත කාලේ නිමාටපත් වෙනවත් එක්කම ඒ ශාසනයත් නිමාටපත් වෙනවා. නමුත් අපේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ පිරන පෑවත් වසර තව දහස් ගාණක් රැගෙන යන විදියට ශක්තිමත් පිරිසක් ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් උන්වහන්සේ විසින් සිදු කළ තියෙනවා. අනේ ප්‍රතිඵලයේ භුක්ති විඳින අවස්ථාව අපි. සද්ධර්මය කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ සිත කෙලෙසුන්ගෙන් මුදවන අවස්ථාවක්. හිතේ සතුට සැනසීම ලබා දෙන අවස්ථාවක් ධර්මශ්‍රවණය සහ ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. ධර්මශ්‍රවණය කරනකොට අපි එකාතකින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ගුණ අපි හඳුනා ගන්නවා. අනිත් අතින් සම්මාදිටිය ලබාගෙන ජීවිත යථාභෝධය ලබනවා. කම්මසකතා සම්මාදිටියෙන් කර්ම ගැන අවබෝධයත්, චතුසච්ච සම්මාදිටියෙන් පටිසම්පාදය ආරසනික මාර්ග ගැන අවබෝධයත් අපට ලැබෙනවා. අපි යම්කිසි විදියක ධර්මයක් ශ්‍රවණය කරනවා නම් මෙන්න මේ කාරණය අපේ ජීවිතයට ලැබෙන්නට ඕන. එකාතකින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ගුණ අපි ඒ ධම්ම තුලින් හඳුනා ගන්නට ඕන. අනිත් අතින් ධර්ම ශ්‍රවණය කරනකොට සම්මාදිටිය ලැබෙනවා. එකාතකින් අපේ ජීවිතයේ ක්‍රියාත්මක වන කර්මය ගැන අපට අවබෝධයක් ලැබෙනවා. අනිත් අතින් දුකේ හට ගැනීම හා නිරෝධය, පටිසම්පාදය, හේතුඵල ධම ගැන අපට අවබෝධයක් ලැබෙනවා. මේක තමයි ධර්මයෙන් ලැබෙන ප්‍රධානතම අවබෝධය. අනේ ධර්මයේ ලැබෙනකොට අපේ හිත අපි හොඳට සතිමත්ව තියාගන්නට ඕන. සමස්ත ධම කියලා කියන්නේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සම්පූර්ණ ධර්මයේ භාවිතය කියලා කියන්නේ එකාතකින් මෛත්‍රිය දිනු කිරීම, අනිත් අතින් සතිපට්ඨානය දිනු කිරීම. එතකොට අපි දුක නිදහසන කැමති නම් මෙන්න මේ කාරණා දෙක තුල උප්පරිම ලෙස තමන්ගේ සිහිය පිහිටවා ගන්න දක්ෂ වෙන්නට ඕන. හැම මොහොතේම වර්තමාන හිත තියාගෙන සියලු සත්ත්වෝ සුවපත්ත්වවා සුවපත්ත්වවා කියන ප්‍රාර්ථනාවෙන් ඉන්න. ඒත් එක්ක අපේ හිතේ තියෙන දුක් හරදර දුරු වෙනවා, අමනාපකම් අඩු වෙලා හිතේ ප්‍රසාදය සතුට දිනු වෙනවා, මෛත්‍රිය දිනු වෙනකොට කරුණාමුදිතා උපේක්ඛා කියන අනිත් බ්‍රහ්ම විහරණත් දිනු වෙනවා. අනිත් අතින් සිහිය, සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් දිනු වෙනට ඕන. හැම මොහොතේම වර්තමාන හිත තියාගෙන තමන්ට ඉදිරියේ රූපයක් පේනකොටම ඒ රූපයේ ස්වභාවය මොකක්ද කියන එක තේරුම් ගන්නට සතිමත් ඉන්නට ඕන. ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට මේ ආයතන හයෙන් කිසියම් අරමුණක් ගන්නවා නම් ඒ ගන්න මොහොත තුළ ඉන්ද්‍රියට අරමුණ පතිත වෙනවා. ඒක තේරුම් ගන්නකොට ඒ මුල් අවස්ථාව නිරුද්ධ වෙලා මේක තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන්. ඒ තේරුම් ගන්න මනෝවිඥාණයත් අහුත්වා සම්බුතං හුත්වාන භවිසති, කලින් නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන අවබෝධය. පින්නොතින අපි කුමක් කළත් ධර්මයේ අවසාන පුහුණුව කියන්නේ මෙන්න මෙතනයි. අපේ සම්පූර්ණ සාර්ථකත්වය, ආධ්‍යාත්මික දියුණුව, මානසික පාරිශුද්ධත්වය රඳා පවතින්නේ මෛත්‍රිය සහ සතිමත් බව පිළිබඳව කොයිතරම් දුරට අපි ඉනවාද කියන කාරණය මත. මෙන්න මෙතනින් අපේ හිත ඉවත් කර නොගන්නා විදියටත් අනිත් අයගේ රූපයකින්, ශබ්දයකින්, එයාදී අරමුණකින් අපේ හිත බැහැරට නොයන විදියට අපි අපේ හිත ආරක්ෂා කරගන්නට ඕන. මේක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. මේක තමයි ස්කිල්ෆුල්නස් එක. මේක තමයි ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක. මේක තමයි IQ එක. මේක තමයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක බුදුදහමේ කියන. මේක තමයි ඉසඩ් ස්ක්වයර් එක. බුදුදහමෙන් සඳහන් වන දක්ෂතාවය උපරිමයට රඳවාගන්නේ බුද්ධිමය සාපල්‍යතාවය ඉහළින්ම පරක්පාත්තාගන ක්‍රමවේදය මේක. මේ ගැන සඳහන් වෙනවා හරියට යම්කිසි කෙනෙක් යම්කිසි භාජනයක තෙල් දාගෙන ඒ භාජනයේ පුරවලාම තෙල් දාගෙන ඊටාම අසංවර ශීලී පිරිසක් මැදින් නැත්තම් බොහොම දක්ෂ රංගන ශිල්පියක් නටන වේදිකාවක් තියෙන අවස්ථාවක ඒ දර්ශනීය බලමින් සිටින ප්‍රේක්ෂකයන් මැදින් අර තෙල් භාජනයේ තෙල් බිඳුවක්වත් ඉහිරවන්නේ නැතුව ඒ මැදින් අපි යන්න දක්ෂ වෙනවා නම් අන්නේ වගේම දක්ෂතාවයක් මෙන්න මේ මෛත්‍රිය සහ සතිමත් බවක් පිළිබඳවත් අපි ඇති කර ගන්නට ඕන. අනිත් ඒ උත්සාහ කරන අපේ මේක පැහැර ගන්න. අපේ මේ අභ්‍යන්තර ගුණාංග ටික පැහැර ගන්න අනිත් අය මුළු ලෝකයක් බලාගෙන ඉන්නේ. අන්න එතෙන්ට අපි කිසිඳු ලෙසකින් අවකාශයක් නොදෙන විදියට මෛත්‍රිය සහ සතිමත් බව උපරිම ලෙස පවත්වා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ පැතුම සමගම අපි ධර්ම කාරණා ටික සාකච්ඡා කරමු. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේන දහර සූත්‍රය. මේ සූත්‍රය අපට කලාතුරකින් අහන්න ලැබෙන සූත්‍රයක්. අපි බොහෝ විට ධර්මයේ මූලික කරුණු දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා පරිසම්පාදේ චතුරාර්ය සත්‍ය මේ ආදී කරුණු අපි නිතර හුඟකන් දෙනවා. නමුත් එයාතර මේ දේශනාව වෙනස් දේශනයක්. එතැන් විට ඔබට හිතෙයි කුමක් නිසාද මේ සූත්‍රය තෝරගත්තේ කියලා සමහරවිට ඔබට හිතෙන්න පුළුවන්. දහර කියලා කියන්නේ බාල කියන එක, ලදරු කියන එක. ලදරුවෙක් වශයෙන් සුළු කොට සලකන්න එපා, අවමන් කරන්න එපා කියලා කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කළා. මේ සූත්‍රය දේශනා කරන්න හේතු වුණේ කොසල හේතුමා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ භාරතයේ ප්‍රධාන වශයෙන් ජනපද හතරකට බෙදලා තිබුණා. ඒවට කියන්නේ සතර මහා ජනපද කියලා. මගද, කෝසල, වස්ස, අවන්ති කියලා. මේ මහා ජනපද හතරෙන් එකක් තමයි කෝසලය කියලා කියන්නේ. ඒ කෝසල කියන මහා ජනපදයේ එක්තරා ප්‍රාදේශීය රාජ්‍යයක් තමයි කිමුල්ලත් පුරවරය කියලා කියන්නේ. ඒක තමයි සෝදුන රජතුමා රජකම් කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ සුදෝසන රජතුමාත් අයිති වුණේ මේ කොසල් රජ කියන මහා රජතුමාගේ පාලනය යටතට. මේ රජතුමා පිළිබඳව සඳහන් කරද්දී කාරණා කිහිපයක් විශේෂ වෙනවා. ඒකට හේතුව තමයි ඔහු නිතර බුදුහාඳුරු මුණගැහිච්ච වෙලාවේදී කියපු කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ, ඔබ වහන්සේත් කොසල ජනපදේ, මමත් කොසල ජනපදේ. ඔබහන්සික වයසත් සමානයි, මගේ වයසත් සමානයි කියලා. අවුරුදු 80 කියනවා භාගතුන් වහන්සේ ඔබහන්සිටත් අවුරුදු 80යි, මටත් අවුරුදු 80යි කියලා. මේ සූත්‍රයේ ප්‍රකාශන අවස්ථාව සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේහි පළවෙනි සූත්‍රය. කෝසල සංයුත්තේ කියලා කියන්නේ කොසරයුතුමා වෙනුවෙන් දේශනා කරපු සූත්‍ර රාශිය මේකට එක්කන් කරපු ස්ථානය. එතකොට මේ සියලුම සූත්‍ර දේශනා කරන්නට මුල් උනේ මේ පළවෙනි සූත්‍රය, දහර සූත්‍රය. මේකෙන් තමයි රජතුමා තෙරුවන් සරණ ගියේ. මේකෙන් තමයි බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තේ. මෙතන පටන් තමයි සියලුම දේශනා කොසරේතුමා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ. ඒ විතරක් නෙවෙයි, එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයෙහි එක වරක් පමණක්, එක පිරිසකට පමණක් දෙන්න පුළුවන් සුවිශේෂී දානයක් තියෙනවා. ඒකට කියනවා අසද්දෘශ මහදානය කියලා. අන්නේ අසද්දෘශ මහදානය දෙන්න හිමිකම් ලැබුවේ කොසල රජතුමා සහ කොසල මාලිකාව. අන්නේ නිසා මොහු සුවිශේෂ කෙනෙක් විදියට සලකනවා. දිනක් කොසල රජතුමා බුදුරජාණන් වහන්සේ මුණගැහෙනට ආවා. ඒ ආවේ භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මුල්ම කාලේ. බොහෝ විට අවුරුදු 35, 36, 37 කාලේ වෙන්න පුළුවන්. අවුරුදු 40ට කලින් බුදුරජාණන් වහන්සේගේ වයස. එහෙම ඇවිල්ලා උන්වහන්සේට වන්දනාමාන කළා, ගරු සැලකිලි සහිතව උන්වහන්සේගේ පැත්තකින් වාඩි වුණ රජතුමා. වාඩි වෙලා උන්වහන්සේගෙන් සුවදුක් විමසුවා. විමසන අවස්ථාවේදී උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. යම්කිසි කෙනෙක් සම්මා සම්බුද්දයි කියලා කියනවා නම් ඔබතුමාට සම්මා සම්බුද්ධයි කියන කාරණේ කියන්න පුළුවන්ද කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා රජතුමනි, යම්කිසි කෙනෙකුට සැබවින්ම සම්මා සම්බුද්ධයි කියලා කියන්න පුළුවන් නම් ඒ මට තමයි නියම විදිහට කියන්න පුළුවන් කියලා. ඍජුවම ප්‍රකාශ කළා බුදුහාරංගේ ස්ථාවරත්වයෙන්. නොකිය හිටියේ නෑ වසංගලේ නෑ. සමහර දේවල් බුදුරජාණන් වහන්සේ කිය යුතු තැන්වලදී කෙලින්ම කියනවා. ඒක මේ සූත්‍රයෙන් දකින්න ලැබෙනවා. මෙහෙම කියපු අවස්ථාවේදී රජතුමා කියනවා, ස්වාමීනි මම බොහෝ කාලයක් ඉඳලා ආශ්‍රය කරනවා ෂඩ් ශාස්ත්‍රවරු. ඒ කාලේ හිටිය ප්‍රධාන ශාස්ත්‍රෝ 6 දෙනෙක්. ඒ තමයි පූර්ණ කාශ්‍යප, අජිත කේසකම්බලි, මක්කලී ගෝසාල, නිගණ්ඨනාථපුත්ත, සංජය බෙල්ලට්ටපුත්ත, ඒ වගේම පකුද කච්චායන, මේ වගේ ශාස්ත්‍රෝ 6 දෙනෙක් හිටියා. ඔහු කියනවා, ස්වාමීනි මේ ෂඩ් ශාස්ත්‍රවරු පූර්ණ කාශ්‍යප ආදී මේ 6 දෙනාට බොහෝ ජනයා ඉන්නවා, බොහෝ අනුගාමිකයන් ඉන්නවා. ඔවුන්ට බොහොම පිරිස ඉන්නවා. ඔවුන්ට බොහොම ශ්‍රාවකයන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් බොහොම වයසැවියපත් අය. ඔව් වය වෘදාය. ඔබ වහන්සේට එච්චර පිරිසක් නැහැ. ඔබ වහන්සේට එච්චර ශිෂ්‍යයන් පිරිසකුත් නැහැ. ඔබ වහන්සේට එච්චර වයසක් නැහැ. ඔබ වහන්සේ ඉතාම බද්දර යවන වයස ඉඳගෙන ඔබ වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරනවා. අර බොහෝ ගණයා ඉන්න, ශ්‍රාවකයන් ඉන්න වියපත් වෙච්ච ශාස්ත්‍රවරුන්ගෙනුත් මම මේ ප්‍රශ්නේ අහුවා. නමුත් උන් කවදාවත් කියලා නැවුන් සම්මා සම්බුද්දයි කියලා. නමුත් ඔබ වහන්සේ කියන ඔබ වහන්සේ සම්මා සම්බුද්දයි කියලා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කොසරයතුමාට කියනවා, රජතුමනි ලෝකයේ පුද්ගලයන් 4 දෙනෙක් ඉන්නවා, දේවල් 4ක් තියෙනවා. ඒව කුඩාය කියලා, ලදරුයි කියලා සුළු කොට සලකන්න එපා, අවමන් කරන්න එපා කියලා. මොනවද ඒ කාරණා 4? කත්තියෝ කෝ මහරාජ දහරෝ තින උඤ්ඤාතබ්බෝ දහරෝ තින පරිබෝතබ්බෝ. රජතුමයි ශාස්ත්‍රීය කුමාරයා, රජ කුමාරයා කුඩා කෙනෙක් කියලා සුළු කොට සලකන්න එපා, අවමන් කරන්න එපා කියලා. ඇයි ඒකට හේතුව? රජ කුමාරයෙක් දැන් ලදරු ළමයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු කවදා හරි රජකමටපත් වෙනවා. ඒ රජකමටපත් වෙච්ච දවසේදී ඇතමිට අර කලින් කරපු වෙනස්කම් වල පිළිගන්න පුළුවන්. ඒ නිසා රජ කුමාරයෙක් කුඩා කියලා අවමන් කරන්න එපා කියලා කිව්වා. ඒ වගේම සඳහන් කරන උරගෝකෝ මහරාජ දහරෝ තින උඤ්ඤාතබ්බෝ දහරෝ තින පරිබෝතබ්බෝ. රජතුමනි සර්පයා, කුඩා සර්පයෙක් කියලා සුළු කොට සලකන්න එපා, අවමන් කරන්න එපා, නිග්‍රහ කරන්න එපා. සර්පයා කුඩා වුණත් ඒ සර්පයාගේ විස ඇතැමිට කුඩා නැහැ. ඔහු දෂ්ට කළා කෙනෙකුගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. අග්ගිකෝ මහරාජ දහරෝ තින උඤ්ඤාතබ්බෝ දහරෝ තින පරිබෝතබ්බෝ. ගින්දර කුඩා කොට සලකන්න එපා, සුළු කොට සලකන්න එපා, අවමන් කරන්න එපා. ගින්දර කුඩා වුණත් මහා නිවසක්, ගමක්, රටක්, ලෝකයක් ඇවිලෙන්න පුළුවන් ගින්දරින්. අනේ නිසා ගින්දර සුළු කොට සලකන්න එපා. දෙක්කෝකෝ මහරාජ දහරෝ තින උඤ්ඤාතබ්බෝ දහරෝ තින පරිබෝතබ්බෝ. භික්ෂුව කුණයි කියලා සුළු කොට සලකන්න එපා, අවමන් කරන්න එපා, නිග්‍රහ කරන්න එපා කියලා. කාරණා 4ක් ගැන මේ සඳහන් කරන්නේ. කවුද 4? රජ කුමාරයා, සර්පයා, ගින්දර සහ භික්ෂුව කියන. අර මුල් 3 දෙනාගෙම වන්නේ අයහපතක් වෙන්නේ අපට වැරදි වාසරේ කරෝතින්. ඒ ඇතමිට අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධකම් කරනවා. නමුත් භික්ෂුව එහෙම කරන කෙනෙක් නෙවෙයි. නමුත් භික්ෂුවගේ තියෙන සීල තේජසින් ගුණාත්මක භාවය තුළින් අප වරදක් කළොතින් අපට කර්මානුරූපව එහි විපාක විඳින්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා මෙන්න මේ 4 දෙනා පිළිබඳව කටයුතු කරනකොට සැලකිල්ලෙන් කටයුතු කරන්න කියලා සඳහන් කරනවා. රජතුමා බොහොම පැහැදීමටපත් වුණා. අවසානයේ ඒ පැහැදීම නිමාටපත් වුණේ බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ ගිහිල්ලා. මේ සූත්‍රයෙන් තමයි, දහර සූත්‍රයෙන් තමයි කෝසල සංයුත්තේ ආරම්භ වෙන්නේ. එතැන් පටන් දේශනා කරන සූත්‍ර රාශියක් දැක ගන්න පුළුවන්. වයස අවුරුදු 80 වෙනකම්ම විටින් විට රජතුමා බුදුරජාණන් වහන්සේ සමග ධර්ම සංවාදයේ යෙදුණා. එතකොට මේ සූත්‍රය තුළින් අපට ප්‍රධාන වශයෙන් අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ භික්ෂුව ගැන. මේ සූත්‍රය අපට තේමා කරගත්තොත් මේ කරුණු හතර විතරක් අපට විස්තර කරන්නත් පුළුවන්. නමුත් අපි වඩාම වැදගත් වන්නේ භික්ෂුව කියන්නේ කවුද කියන එක තේරුම් අරගෙන ඒ භික්ෂුවගෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශය ප්‍රතිඵලය ලබා ගන්නටයි. එදා භාරත ජන සමාජයේ ප්‍රධාන වශයෙන් ආගමික අය, ආගම් පිළිපැදපු අය, විශේෂයෙන් ආගමික නායකයන් කොටස් දෙකකට බෙදුණා. එකක් තමයි බ්‍රාහ්මණ සමාජය. බ්‍රාහ්මණ කුලී ඉපදිච්ච අය ඍග්වේදය පාදක කරගෙන ඒ අය තමන්ගේ අධ්‍යාපනය ලබලා ඒ අධ්‍යාපනයෙන් අනිත් අයටත් අධ්‍යාපනය ලබා දුන්නා. ආගමික කටයුතු මෙහෙවන ඒකාධිකාරය හිමි කරගෙන තිබුණේ බ්‍රාහ්මණ වංශිකයන්. අනිත් අය ඔහුගේ අනුගාමිකයන් විදිහටයි හිටියේ. මේ ආගමික සම්ප්‍රදාය, බ්‍රාහ්මණ සම්ප්‍රදාය වසර දහස් ගාණක් එදා භාරතීය ජන සමාජයේ අඛණ්ඩව ඒකාධිකාරීත්වය හිමි කරගෙන හිටියා. මුල් කාලයේ මේ බ්‍රාහ්මණ අය ඊටාම සද්භාවයෙන්, ඊටාම අවංකව සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික ජීවිතයට කැප වෙලා කාලය ගත කළා. සිල්වත් ජීවිත ගත කළා. සිත දිනු කරන වැඩ පිළිවෙල කෙදිරි හිටියා. නමුත් කාලයක් ගත වෙනකොට ඕනම සම්ප්‍රදායක ලක්ෂණය තමයි පිරිහීමට භාජන වෙනවා. පිරිස වැඩි වෙනකොට, අධ්‍යාපනය වැඩි වෙනකොට, ලාභ සත්කාරය වැඩි වෙනකොට, ඔවුන්ගේ අනුගාමිකයන් වැඩි වෙනකොට, කීර්තිය බහුල වෙනකොට ඕනෑම සමාජයක් පිරිහෙනවා. එදා බ්‍රාහ්මණ සමාජයේ බ්‍රාහ්මණ ආගමිකයටත් මේක තමයි වුනේ. මෙහෙම වෙනකොට මේ ඇගේ ආගමික ඒකාධිකාරීත්වය දරාගන්න බැරුව හිටිය අවංකවම ආගමික ජීවිතයට නැඹුරු වෙන්න බලාපොරොත්තු වෙච්ච අය නැගී සිටියා. ඒ නැගී සිටපු අය විවිධ ආකාරයේ නම් වලින් පෙනී සිටියා. සමහර අයට කියන තාපසයන් කියලා. සමහර අය ජටිල, නිගණ්ඨ, පරිබ්‍රාජක, භික්ෂු මේ ආදී නොයෙක් නම් වලින් මේ පිරිස හැඳින්වුවා. ඒ සියලුම පිරිසට කියපු එක පොදු නමක් තමයි ශ්‍රමණ කියලා. ශ්‍රමණ සම්ප්‍රදාය කියලා. ඒ ශ්‍රමණ කියන එකම තමයි සිංහලට ආවේ මහණ කියලා. මයන හයන දෙක මාරු වෙලා මහණ කියන වචනේ නිර්මාණය වුණේ ශ්‍රමණ කියන වචනේ පරිවර්තනයක් විදියට. එතකොට මෙන්න මේ ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කරපු අය සංසාර සුරුරුත් යතරට ගන්න පුළුවන්. නිගණ්ඨ, ආජීවක, අචේලක, භික්ෂු, ජටිල මේ වගේ නොයෙක් සම්ප්‍රදායික අය මේ ගොඩට ඇතුළත් වුණා. ඒ අතර හිටිය එක් පිරිසක් තමයි භික්ඛු කියලා කියන්නේ. එතකොට භික්ඛු කියන එක බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරපු එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කලිනුත් භික්ෂු සම්ප්‍රදාය තිබුණා. භික්ෂු සම්ප්‍රදායේ ප්‍රධානතම ලක්ෂණය තමයි භික්ඛතෝති භික්ඛු කියපු ආකාරයට, නැත්තම් භික්ඛකෝති භික්ඛු, භික්ෂාව සිඟමන යනවා. ආහාර පාන සිඟා යෑම තමයි භික්ෂු සම්ප්‍රදායේ තියෙන ප්‍රධානතම ලක්ෂණය. ඒකෙන් තමයි උන් හඳුනාගන්නේ. සමහර ආගමික අය ඉන්නවා එහෙම ආහාරයේ සිඟමන යන්නේ නැහැ. මේ අය එක්තරා ප්‍රතිපත්තියක් විදියට සීලයේ කොටසක් විදියට භික්ෂාව පිණ්ඩපාතය යනවා, සිඟමන යනවා. බුදුරජාණන් වහන්සේත් මේ භික්ෂු කියන කොටසට අයිති වෙනවා. එනිසාම තමයි ඔබට මතක ඇති එදා භාගතුන් වහන්සේ කිඹුල්ලත් පුරයට පළමුවම වැඩම කරපු අවස්ථාවේදී රජතුමාට බණ කියලා නගරයේ පිණ්ඩපාතය වැඩම කළා. භික්ෂාවේ පිණ්ඩපාතය වැඩම කළා. රජතුමා හිතුවේ නැහැ බුදුහාඳුරෙම වැඩේ කියලා සිඟමනේ. රජතුමා බොහොම සංවේගයෙන් එළ සඳහන් කළා, ස්වාමීනි මගේ කුලියට නිග්‍රහ කරන්න එපා, මේ වගේ ආහාර සිඟමන යන්න එපා, මාලිගාවට ඇවිල්ලා දානි වළඳන්න කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ, රජතුමනි ඔබේ වංශය ශාක්‍ය වංශය, දැන් මගේ වංශය ශාක්‍ය වංශය නෙවෙයි, මගේ වංශය බුද්ධ වංශය. බුද්ධ වංශයේ උතුමන්ගේ ලක්ෂණය චර්යාව තමයි පිළිවෙද තමයි පිණ්ඩපාත යාම කියන එක. පින්නුතු මේ පිණ්ඩපාත යාමත් එක ලොකු ගුණයක් ඉස්මතු වෙනවා. ඇතැම් විට රජ කුමාරයේ, සිටු කුමාරයේ, මහා ධනවත් කෙනෙක්, උගත් කෙනෙක් ඒ සියල්ලක් මත්හැරලා පාත්‍රයක් අරගෙන ගෙපිලි වලින් හිස මුඩු කරලා හිස පහත් කරගෙන පිණ්ඩපාත යනකොට පින්නතුනේ කෙලස් වලින් සැලකුතු ප්‍රමාණයක් අඩු වෙනවා. කෙනෙකුට සිංගමන තරම් නිග්‍රහයට පත්වන දෙයක් ලෝකේ තවත් නැහැ. අන්නේ ඊටාම පල්ලෙහා දෙයිම තමයි භික්ෂු ජීවිතය ආරම්භ වන්නේ. නමුත් එතනින් ආරම්භ වන මේ ජීවිතය සිංගමනෙන් ආරම්භ කළත් මිනිසුන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ නළල ඒ භික්ෂු චරිතයේ දෙපය මත තියලා වන්දනා කරන මට්ටමට ඉහළ තලයට බුදුරජාන් වහන්සේ ඔසවා තැබුවා. අන්නේ භික්ෂු සම්ප්‍රදාය තුල බුදුරජාණන් වහන්සේත් එක්කෙනෙක් විදිහට සඳහන් කරන්න පුළුවන්. භික්ඛු කියලා කියන්නේ කාතකෙන් භික්ෂුව පිණ්ඩපාත යනවා, ආහාර සිංගමන යනවා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට නව අර්ථකථන දුන්නා. කායේන සංවරෝ සාධු, සාධු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාධු, කායික වාචික සංවරයෙන් යුක්ත වෙන භික්ෂුව කියලා අර්ථකථනය කළා. සම්බත් සංවරෝ භික්ඛු, සියලුම තැන සංවර වෙච්ච කෙනාට භික්ඛු කියලා කියන්නේ. ඒ වගේම ධර්මයේ සඳහන් වෙනවා චින්න බින්න පටිදරතියති භික්ඛෝ, කෑලි කපපු පාංශුකුළු ප්‍රෙදි වලින් මහ පුසිවුරක් දරන නිසා භික්ඛු කියලා කියනවා. සංසාරයේ බයං එකතියති භික්ඛෝ, සසරෙහි බිය දන්නා නිසා භික්ෂුව කියලා කියනවා. ඒ වගේම අකුසල දහම් දුරු කරපු නිසා, රාගාදී අකුසල දහම් දුරු කරපු නිසා, දුරු කරන නිසාත් භික්ෂුව කියලා කියනවා. ඒ වගේම ආරස්නංගික මාර්ගයට පිවිසෙච්ච නිසාත් භික්ෂුව කියලා කියනවා. මෙන්න මේ ආදී අර්ථකථන රාශියක් බුදුදහම තුල භික්ෂුවට ඉදිරිපත් කරලා තියෙනවා. ආහාරයේ ප්‍රමාණය දැන වැළඳීම, ඉන්ද්‍රිය සංවරය, ජාගරී අනුයෝගය, අප්‍රමාදී බව ආදී මේ ඉහළ ගුණාංග සීලය සමග ආරක්ෂා කිරීම සහ දුතාංග ධාරී වීම, ඒ වගේම විශේෂයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සිය ජීවිතයේ ගමන් මඟ බවට පත් කරගෙන එයොස්සේ ක්‍රියා කරන පුද්ගලයාටයි භික්ෂුව කියලා කියන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ භික්ෂුව කුඩා කෙනෙක් කියලා සුළු කොට අවමන් කරන්න එපා කියලා. ඇයි ඒකට හේතුව? ඒ භික්ෂුව කොයි වයසේ හිටියත් ගිහිගෙන් නික්මෙන්නේ ලොකු පරිත්‍යාගයකින්, ලොකු මානසික පාරිශුද්ධත්වයකින්. කිසිම කෙනෙක් ධර්මයට පැමිණෙන අය වැරදි අදහසින් මේ ජීවිතේ පැමිණෙන්නේ නැහැ. සිතේ තියෙන කෙලෙස් ටික දුරු කරගන්න ඕන, සසර දුකෙන් නිදහස් වෙන්න ඕන, ලෝකයාට ධර්මයෙන් පිළිසරණ වෙන්න ඕන කියලා ඉතාම උසස් උත්තුංග ප්‍රාර්ථනාවෙන් යුක්තවයි කෙනෙක් මේ භික්ෂු ජීවිතයට ඇතුල් වෙන්නේ. අපි පැවිදි වෙනකොට කියන වාක්‍යයක් තියෙනවා. ඒ තමයි සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සච්ච කරණත්තාය ඉමං කාසාවන් ගහෙත්වා පබ්බාජේත මම්බන්තේ කියලා. සියලු දුක් කෙලවර කිරීම සඳහා මේ කහසිවුර අරගෙන මට පැවිදි දෙන්න කියලා තමයි වැඩිහිටි භික්ෂුන් වහන්සේල වෙතින් මේ ප්‍රෞජ්ජාව ලබා ගන්න. අන්න ඒ පැවිද්ද ලබාගත්තු දවස ඉඳලාම පින්නතුනි සමස්ත ජීවිතෙම ගත කරන්නේ සිය ආධ්‍යාත්මික දියුණුව සඳහාත්, ලෝකයාට මේ ධර්මය රැගෙන යන්නටත්, ලෝකයාට අනුත්තර පින්කෙතක් විදියට උතුම් පින් කුමරක් වන්නට තමයි භික්ෂුන් වහන්සේ කෙනෙක් ක්‍රියා කරන්නේ. අන්නේ භික්ෂු ජීවිතය එකාතකින් ඒ තැනැත්තාට යහපතක්, ඒ වගේ මේ තැනැත්තාගේ ජීවිතය දෙස දකින දෙව් මිනිසුන්ට කුසලයක්. ඒ භික්ෂුවට දන්යන්දක් පූජා කිරීම කෙනෙකුට සුගතිගාමි වෙන හේතුවක් වෙනවා. ඒ භික්ෂුවගෙන් ධර්මශ්‍රවණය කිරීම තමන්ට සසර සුගතිගාමි වෙන හේතුවක් වෙනවා. ඒ ධර්මයම නිවන් මඟ විවර කරගන්න හේතුවක් වෙනවා. ඒ දහමගේ ප්‍රසාදය ඇති කරගත්තු කෙනා, පින තියෙන කෙනා ඔහුත් මේ දහම තුළට වඩාත්ම සමීප වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ ළඟම ඥාතීනොත් මේ භික්ෂු සමාජයට ඇතුළු කරන්න උත්සාහ කරනවා. සම්බුද්ධ ශාසනයේ ඊටාම පැහැදිලි ලක්ෂණයක්, ඉහළම ආධ්‍යාත්මික දියුණුව ලබාගත්තු අය බුදුරජාන් වහන්සේත් එහෙමයි. උන්වහන්සේ තමන්ගේ වංශයේ හිටිය ශාක්‍ය වංශයේහි බොහෝ දිනෙක උන්වහන්සේ ගණ ශාසනයෙම පැවිදි කෙරෙවුවා. උන්වහන්සේගේ පුත්‍රාත්මය, සහෝදරයන්, ඥාති සහෝදරයන්, සහෝදරියන් බොහෝ දෙනෙක් මේ ශාසනයට ඇතුළත් වුණා. මේ ශාසනයේ වටිනාකම දැනගන්න කෙනා, ශාසනයේ දියුණුවෙන් ප්‍රතිඵල ලබන කෙනා, ආධ්‍යාත්මික සුවය විඳින කෙනා කරන්නේ තමන් ළඟම ඉන්න ඥාතීන් උත් මේ දහම වෙත සමීප කරනවා. සීවලි හාමුදුරන්ගේ අම්මා සුප්පා වාසාව, ඇය සෝවාන්වල හිටිය කෙනෙක්. ඇය අවුරුදු 7ක් ඇයගේ දරුවා කුසේ දරාගෙන හිටියා. අවුරුදු 7කට පස්සේ බිහි වෙච්ච දරුවාට මේ සාසර උරුමය ලබා දුන්නා. ඒ තරම් ශ්‍රද්ධාවකින් මේ දේ කළා. බන්දර කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරන්ගේ දෙමව්පියන්ට මුලදී දරුවෝ හිටියේ නැහැ. බොහෝ කාලයක් පුද පූජාවල් කරලා බාරහාර වෙලා තමයි මේ දරුවා ලැබුණේ. ඒ ලැබිච්ච දරුවා හරිම ලස්සනයි. ඒ ලස්සනම නිසා ඒ කුමාරයට කියනවා බන්දර කියලා. මේ බන්දර කුමාරයා පස්සේ කාලයේ තේරගාථාවලදී උන්වහන්සේගේ චරිතාවදාන විස්තර කරනවා. මගේ අම්මට තාත්තට මුලදී දරුවෝ හිටියේ නැහැ. මාව ලැබුණේ හුඟක් ප්‍රාර්ථනා කරලා බාරහාර වෙලා. එහෙම මා ලැබුණට පස්සේ මට තියෙන ආදරය නිසාම මාව වඩාගෙන මම හැදුවේ. මං හුඟක් ලස්සනයි, ඒ නිසා මට නම තිබ්බේ බද්දර කියලා. මගේ 7 වෙනි උපන්දිනේ දවසේදී මගේ අම්මා මාව වඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මාලාව වැන්දෙව්වා. වන්දවල උන්වහන්සේට සඳහන් කළා, ස්වාමීනි මේ දරුවාට ලෝකේ වටිනාම දේ ලබා දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේ දරුවා දැස බලලා සරුවත් හාමුදුරුවා මේ දරුවා මහාන කෙරෙව්වා. උදේ මහාන කරේ හවස වෙනකොට මේ දරුවා රහත් වුණා කියලා සඳහන් කළා. පින්නතුනි, මේ වගේ කුඩා ස්වාමීන් වහන්සේලා රැසක් මේ ගෞතම සම්බුද්ධ ශාසනය සෝභමාන කළ තියෙනවා. අන්න ඒ නිසා ආධ්‍යාත්මික දියුණුවකට පිවිසෙන කෙනා කුඩා කියලා කිසි විටකත් අවමන් කරන්න එපා, නිග්‍රහ කරන්න එපා කියලා බුදුහාඳුරෝ දේශනා කළා. ඒ විතරක් නෙවෙයි, යම්කිසි කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේලා නිග්‍රහයට ලක් කරනවා නම් එයාට ඉතාම කරුණු සහිතව ඒ අය ඒ වැරදි ආකල්ප වලින් මුදවල තියෙනවා. අනුරුද්ධ හාමුදුරන්ට හිටිය එක්තරා ගෝල නමක්, ගෝල ස්වාමීන් වහන්සේ කෙනෙක් සුමන කියලා. මේ සුමන කියන පොඩි හාමුදුරෝ මේ ජීවිතේට කලිනුත් අනුරුද්ධ හාමුදුරන්ගේ ළඟම මිත්‍රේ සිටුවරේ. ඒ සිටුවරයා මිය ගිහිල්ලා තමයි මේ දරුවා විදිහට ඉපදුනේ. අභිඥා පාදකව හිටිය අනුරුද්ධ හාමුදුරුවෝ මේක දැකලා උන්වහන්සේ මේ දරුවා හොයාගෙන ගිහිල්ලා මෙයාව කුඩා කාලේ ශ්‍රද්ධාව ඇති කරවලා පැවිදි කළා. පැවිදි කරන දවසේම 70 වයසේදීම මේ දරුවා කෙස් බානකොටම ෂඩ් අභිඥා සහිතව රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වෙච්ච මේ කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ අනුරුද්ධ හාමුදුරුවොත් කැටුව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනට වැඩම කළා. වැඩම කරපු අවස්ථාවේදී මේ කුඩා හාමුදුරුවෝ දැකලා අනිත් හාමුදුරුවෝ උසුළු ඉසුළු කළා. ඔළුවෙන් අත ගන්නවා, කන් දෙකින් අදිනවා, කුඩා කෙනෙක් සිවුරෙන් අදිනවා, මෙයාගේ දේවල් කරනවා. ඉතින් ඒ හාමුදුරුවෝ කිසි ගැටලුවක් නැහැ, ඉතින් ඉවසීමෙන් හිටියා. බුදුරජාණන් වහන්සේ මේව දැක්ක දැකලා හිතුවා මේ හුඟක් අකුසල කරගන්නවා කියලා. ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කළා, ආනන්ද භික්ෂුන් වහන්සේලා රැස් කරන්න, විශේෂයෙන් කුඩා හාමුදුරුවෝ රැස් කරන්න කියලා. රැස් කරන්න කියලා සඳහන් කරනවා, මේ අය අතුරින් කාට හරි පුළුවන් නම් අනවතප්ත විලට ගිහිල්ලා පැන් ටිකක් අරගෙන එන්න. බොහොම දුර එතන ඉඳලා තිබුණේ හිමාලය ආශ්‍රිතව. එහෙම කෙනෙක් ඉන්නවා නම් දැන් ඉදිරිපත් වෙන්න කියලා. කිසිම කෙනෙක් එහෙම කැමැත්තෙන් ඉදිරිපත් වුණේ නැහැ. ඒ අතර මේ සුමන පොඩි හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේගේ මොන දිහා බැලුවා. දැන් ඔබත් දන්නවා, ගුරුවරු හැටියට ඉන්න අය කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහනකොට, ළමයින්ගෙන් ප්‍රශ්න අහනකොට ප්‍රශ්න දන්නේ නැති ළමයි බිම් බලා ගන්නවා. ප්‍රශ්නෙට උත්තරේ දන්නවා නම් එයා ගුරුවරයාගේ මොන දිහාම බලනවා. ඒක තමයි ලක්ෂණය. එතකොට මේ කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ සුමන හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේගේ මොන දිහාම බැලුවා හොඳට. බුදුරජාන් වහන්සේ දන්නවා මේ හාමුදුරුවෝ ගැන, දැනගෙනම තමයි මෙහෙම ඉදිරිපත් කළේ. එහෙනම් සුමන ඔබ ගිහිල්ලා අනුත්තප්ත වීලෙන් පෑන් අරගෙන එන්න කියලා කිව්වා. මේ ස්වාමීන් වහන්සේ ඊරිදි බලෙන් ගිහිල්ලා අනුත්තප්ත වීලේ තිබුණු හිටිය නාගයෙක්, බොහොම විෂගෝර නාගයෙක් හිටිය පන්තක කියලා, ඒ පන්තක කියන නාගයත් දමනය කළා. ඒ අනුත්තප්ත වීලෙන් වතුර අරගෙන ඇවිල්ලා අහසින්ම ඇවිල්ලා පාත් වෙලා බුදුරජාණන් වහන්සේගේ පාදක මේ වතුර වලින් සේදුවා. යස්තාවිදි තමයි අනිත් අය දැක්කේ මේ කුඩා වුණාට, 70 දුණාට මෙයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා. මේ වගේ බොහෝ සිදුවීම් පින්නතුනි මේ බුද්ධ ශාසනය තුල අපට දැක ගන්න පුළුවන්. මේ සම්බුද්ධ ශාසනය පැවිදි දෙන ක්‍රම අතුරින් එකක් තමයි ප්‍රශ්න විමසීමෙන් පැවිදි දෙන අවස්ථා. ඔබ අහලා ඇති සෝපාක හාමුදුරුවෝ ගැන, කුඩා අසරණ ළමයෙක්, අහිංසක ළමයෙක්, මෙළමයා පැවිදි කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ බැලුවා මොහුට දෙන්න ඕන කුමන උපසම්පදාවද කියලා. එතෙන්දි බුදුහාඳුර දැක්ක උන්වහන්සේගේ ආසය අනුසය ඥානය, ඉන්ද්‍රිය පරව පරියත් ඥානය, පුබේ නිවාසාංශ ඥානය ආදී මේ අවිඥා පාදක කරගෙන දැක්කා මේ කුඩා දරුවා මේ අහිංසක දුප්පත් ළමය සුළු කෙනෙක් නෙවෙයි, මෙයා සසර ගාක් පාරමිතා පුරාගෙන ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ කරගෙන ආපු කෙනෙක්, එනිසා මෙයාට දෙන්න ඕන පඤ්ඤ ව්‍යාකරණ උපසමදා කියලා. ප්‍රශ්න විසඳීමත් එක්කම ලබා දෙන උපසමදා කියලා ප්‍රශ්න 10ක් අහනවා. මේ අවුරුදු 7යි කෙනා. කලින් බුදුදහම අහලා තිබෙත් නැහැ. සෝපාක හාඳුරංගෙන් සෝපාකකින් අහනවා ඒක නාමකින්. ඒක කියන්නේ මොකද්ද? දැන් ඔබේ ළමයි හොඳට ඉගෙනගෙන ඉන්නෝ, ඒක කියන්නේ මොකද්ද කියලා ඇහුවොතින් කොමක් කියාවිද? මේ කුණා දරුවා කියන්නේ ඒක නාමකින් කියන ප්‍රශ්නේ ඒක කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් කළා. What is one? What is first? එතකොට මෙයා කියනවා සබ්බේ සත් ආහාරට්ටිති කරා. සීලම් සත්‍යං ආහාරෙන් යැපෙනවා කියලා. මොන පළවෙනි ප්‍රශ්නේ දීපු පිළිතුර. ද්වේ නාමකින් දෙක කියන්නේ මොකද්ද? දෙක කියන්නේ මොකද්ද කියලා ඔබේ ළමයගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මොකක් කියාවිද? එක්කෝ අම්මයි තාත්තයි කියලා කියයි. එක්කෝ අපේ රටේ පිටරටේ කියලා කියයි. එක්කෝ පොරවයි අහසයි කියලා කියයි. ඔහොම නේනේ. ද්වේ නාමකින් කියලා ප්‍රශ්නය අහුවාම උත්තර දුන්නේ මොකද්ද? දැන් ඔබ තුන්වන් ධර්මයක් අහලක් තියෙනව නේනේ. ද්වේ නාමකින් කියන ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නාමංච රූපංච කියලා. නාම රූප කියලා. ඊට පස්සේ තුන්වෙනි අංගය මොකද්ද කියලා අහනවා. වේදනා කියලා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා. ඊට පස්සේ චත්තාරි නාමකින්. හතර කියන්නේ මොකද්ද කියලා අහුවා. හතර කියන්නේ චත්තාරි අරිය සත්‍යානි. පංච නාමකින්. පහ කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඊට පස්සේ හය කියන්නේ ච නාමකින්. හය කියන්නේ මොකද්ද? ඕ අභ්‍යන්තර ආයතන හය සලායතන. සත්ත නාමකින් සත්ත බොජ්ජංගා. අට නාමකින් අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. නව නාමකින් නව සත්තාවාසා. දස නාමකින් දසහංගෙහි සමන්නාගතෝ අරහති උච්චති. පිනොතුනි මේ අවුරුදු 7ක ළමයේ දීපු උත්තර ටික මේ උත්තර ටික දීමම තමයි උන්වහන්සේගේ උපසම්පදා කියලා කියන්නේ. ආය වෙන කර්ම වාක්‍ය මොකුත් නැහැ. මේක තමයි කායික වයසේ සිට ආධ්‍යාත්මික වයස දක්වා ඔසවා තබන ක්‍රමය. බුදුදහමේ හැටියට වයස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කායික වයස, අනිත් එක ආධ්‍යාත්මික වයස. කායික වයස කියලා කියන්නේ උපැන්න සාතිකේ තියෙන වයස. ආධ්‍යාත්මික වයස කියලා කියන්නේ එයා ආධ්‍යාත්මිකව ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්ම විශේෂයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය කොච්චර දියුණු කරපු කෙනෙක්ද කියන කාරණේ. මෙන්න මේක තමයි බුදුදහමේ ප්‍රධාන වශයෙන් බලන්නේ. ඔබ අහලා ඇති සත්‍යවැරදි කෙනෙක් වුණත් මේ වගේ උපසම්පදා දුන්නතින්, එහෙ බික්කු භාවයෙන් උපසම්පදා දුන්නතින් ඔහු 60 පිරුණු කෙනෙක් වගේ සිවුරු පෙරවිලා පාත්‍රය කරේ දාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කරනවා කියලා. 60 වයසේ පිරුණු කෙනෙක් ඉදිරියට එනවා කියලා කියන්නේ. ඒ කියන්නේ කායික වයසේ වෙනසක් නෙවෙයි, අභ්‍යන්තර ආධ්‍යාත්මික දියුණුව පරිණත භාවයේ වැඩි වෙනවා. අවුරුදු 60ක් කියන්නේ කෙනෙක් ජීවිත අවබෝධයක් ලබලා බොහොම තැම්පත් වෙන කාලය. අවුරුදු 7 වුණත් මේ පැවිදි වෙන ස්වාමීන් වහන්සේ අර වගේ පරිණත භාවයකින් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරි පිටට පෙනී සිටලා තියෙන්නේ. මේ නිසාම තමයි වරක් සච්චානගත ස්වාමීන් වහන්සේ මදුරා කියන ප්‍රදේශයේහි වැඩ සිටින අවස්ථාවේදී එක්තරා බ්‍රාහ්මණයෙක් මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනට ආවා. ආපු අවස්ථාවේ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මහල තියෙන ඔබ වහන්සේ වැඩිහිටියයිට වයෝවෘද්ධයට ගරු කරන්නේ නැහැ කියලා. ඒක ඇත්තද කියලා ඇහුවා. කච්චනගත හඳුරු කියන ඔව් මම වැඩිහිටුණා කියලා විතරක් ගරු කරන්නේ නැහැ. අවුරුදු 40ක් 50ක් 70ක් 80ක් 100ක් ගියත් ඒකේ නා කාමභෝගී ජීවිතයක් නම් ගත කරන්නේ. ඒකේ නා කෙලෙස් සහිතව නම් ඉන්නේ. ඒකේ නා ළඟ රාග දේශ සමූහ තියෙනවා නම් ඒකේ නා මම වයසට ගියා කියලා විතරක් ගරු කරන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේගේ ගරු කිරීම මෙහෙම ගරු කිරීමක් නෙවෙයි කියලා. වයෝ වෘද භාවයෙන් ගරු කිරීමක් නෙවෙයි. ප්‍රඥා වෘද භාවයෙන් ගුණවරු දෙභාවයනොයි මා ගරු කරන්න කියල. මෙහෙම කිව්වහම අර බ්‍රාහ්මණය කේන්ද්‍ර ගත්තේ නැහැ. ඔහු අවබෝධ කරගත්තා. ඔහු බොහොම වියපත් වෙච්ච කෙනෙක්. ඔහු ගෞරවයක් බලාපොරොත්තු වෙන තමයි කච්චනගත හඳුරේ තාවේ. ඔහු කියනවා එහෙනම් මං අවුරුදු 80ක් වුණත් මම තාම දහර කෙනෙක්, මම ළමා කෙනෙක්. ඒ නිසා මං ඔබ වහන්සේට වඳිනවා. ඔබ වහන්සේ මට වඩා වයෝවෘද්ධයි කියලා. වියපත් කියන. මෙන්න මේ වගේ සිද්ධින් රසක් අපට දැක ගන්නට පුළුවන්. ඒ වගේම මේ භික්ෂු චරිතයට වික්ෂු පරමාර්ථයට අනිත් අය කොච්චර ගරු කරාද කියතොත් එදා ಭಾರತ ජන සමාජයේ මේ සංගීතශීලී පිරිස ගැන දැඩි අවධානය හිටියේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් පමණක් නෙවෙයි වෙනත් ආගමික අයත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච අවස්ථාවේදී උන්වහන්සේට ගරු කළා. මේ වැඩම කළේ ඉන්නේ නිහඬභාවයේ ගරු කරන උත්තමයේ. මේ වැඩම කළ තියෙන්නේ කෙලෙස් දුරු කරපු උත්තමයේ. මේ වැඩම කළ තියෙන අරහං ආදී ගුණයන්ගෙන් යුක්ත භික්ෂුවක් ශ්‍රමණවත් ගෞතමයන් වහන්සේ මේ වැඩම කළ තියෙන කියලා ඒ අන්‍යාගමික අයත් බුදුරජාණන් වහන්සේ සාදරයෙන් පිළි අරගෙන උන්වහන්සේට ආසන පනවලා සුවඳ සීලව කතා කළ තියෙනවා. ඒ විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ ආනන්ද හාමුදුරුවෝ හරි සරුත් හාමුදුරුවෝ හරි වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනත් ආගමික ස්ථානයකට යනකොටම ඒ ආගමික ස්ථානවල අය කතා බහ කරමින් ගෝසා කරමින් ඉන්නවා නම් එය කාටත් කියනවා කෑ ගහන්න එපා කෑ ගහන්න එපා මේ වැඩම කළේ ඉන්නේ නිහඬ භාවයේ අගය කරන ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා. නිහඬ භාවයේ අගය කරන ගෞතම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෙකුයි ශිෂ්‍යයෙකුයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා උන්වහන්සේට ගරු කිරීමක් හැටියට නිහඬ වෙන්න කියලා. එහෙනම් අපට කතා කරනකොට ටිකක් හිතන්න වෙනව නේද? අපිත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන්, උන්වහන්සේ නිහඬ භාවයට අගය කරපු කෙනෙක්, නිහඬ භාවයේ ගරු කරපු කෙනෙක්. ඒ නිසා එක නිතරම හිතේ තියාගෙන තමයි අපට කටයුතු කරන්න වෙන්නේ. කතා කරනකොට ඒ ගැන අපි හුඟා සැලකිලිමත් වෙන්නට ඕන. පින්නතුනි, මෙන්න මේ විතරක් නෙවෙයි, ඒ භික්ෂු චරිතයේ බොහෝ දෙනෙක් අනුගමනය කළා. ඒ ගැන සංවේදී වැහුම්කන් දුන්නා. සරුත් මාහිමියන් වහන්සේ මේ බුද්ධ ශාසනය පැවිදි වෙන කලින් උන්වහන්සේ සත්‍ය සොයාගෙන කාලයක් ගත කළා. මුගලන් හාමුදුරුවොත් එක්ක උපතිස්ස කෝලිත මේ දෙන්නා. ඒ දෙන්න මුලදී යහළුවන් ඉදිරියේ හිටියේ දෙන්න වෙන් වෙලා ගියා. අපි දෙන්නාගෙන් කවුරු හරි කෙනෙකුට ධර්මයේ උණ ගැහුණොත් අනිත් කෙනා හොයාගෙන ඇවිල්ලා ඔහුට ප්‍රකාශ කරමු කියන කතිකාවතෙන් තමයි මේ දෙන්න නික්මිලා ගියේ. වරක සරුත් මාහිමියන්ට අස්සජි හාමුදුරු මුණ ගැහුණා. අසජහාන්දුර ඉතාම සංවරශීලීව මේ වඩිනව දැකලා සරුවත් හාන්දුර ලොකු ප්‍රසාදයට පත් වුණා. මේ සරුවත් මාහිමියන් කෙනේ නිකං කෙනෙක් නෙවෙයි. පැවිදි වෙන කලින්ම උන්වහන්සේ බ්‍රාහ්මණ ආගමේ පරතරට ගිහිපු කෙනෙක්. ත්‍රිවිධය පරතරට ගිහිපු කෙනෙක්. උන්වහන්සේ එකල දිමිච්ච සියලුම ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කරලා ඉහළම දැනුම ලබාගෙන හිටිය කෙනෙක්. ඒ විතරක් නෙවෙයි සසර දිනු කරපු ප්‍රඥාවත් එක්ක උන්වහන්සේගේ නුවණ ගැන කියනවා. උන්වහන්සේට අවශ්‍ය නම් පුළුවන් මුළු කල්පයක් තුළ වැහැපු වැසිවල වැහි බිඳු ගණන ගණන් කළ කියන කියලා. ඒ තරම් ප්‍රඥා මහිමයක් තිබෙච්ච මේ සරුවත් මාහිමයන් වහන්සේ පැහැදුනේ අර අස්සජි ස්වාමීන් වහන්සේ අස්සජි කියන භික්ෂුන් වහන්සේගේ සංගීත සීලී ගමන් විලාසය දැකලා. උන්වහන්සේට වඩා වයසිනුත් අඩුවේ මේ අස්සජි හාමුදුරුවෝ. ඒ වුණත් උන්වහන්සේට ඇවිල්ලා සඳහන් කරනවා ස්වාමීන් වහන්සේගේ ගමන් විලාසය ඉන්ද්‍රයන් හරීම සංවරයි. ඔබ වහන්සේ සුවිශේෂ දෙයක් දන්නව ඇති, පිළිපදිනව ඇති, අන්නේ දේ මට කියන්න කියලා. මේ පැහැදිලි ආකාරයෙන්. එදා උන්වහන්සේගේ නිය ධම්මා හේතුප්පවා කියන ගාථාව ශ්‍රවණය කළා. ඒ ගාථාවෙන්ම සෝතාපන්න වුණා සරුවත් මහිමයන් වහන්සේ. එතෙන් පටන් උන්වහන්සේට කොච්චර ගෞරව කළාද. සරුවත් මහිමයන් වහන්සේ පිරිවන් පාන තුරුම උන්වහන්සේ රාත්‍රී කාලයේ සැතපෙන කලින් බලනවා අස්සජි හඳුර කොහෙද ඉන්නේ කියලා බලලා උන්වහන්සේ ඉන්න දිහාවට වැඳලා නමස්කාර කළා තමයි සැතපෙන්නේ. ඒ දිසාවට හිස දාලා තමයි සැතපෙන්නේ. මේ ධර්මසේන අධිපති සම්බුද්ධ ශාසනයේ ප්‍රධානතම ශ්‍රාවකයා අග්‍ර ශ්‍රාවක සරුවත් මහිමයන් වහන්සේ කටයුතු කරපු ආකාරය. ඒ වගේම පින්නතුනි වරක් අජාසත් රජතුමා ඒ කාලේ හිටියේ මහරජ කෙනෙක් මගධ අධිපති මහා ජනපද හතරෙන් එකක් වෙච්ච මගධයේ ප්‍රධාන රජු. බිම්බිසාර රජතුමාගෙන් පස්සේ රජකමට පත් වුණේ අජාසත්ත. මේ අජාසත්ත දවසක් ජීවක වෛද්‍යවරයා සමග බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වනාන්තරයට ගියා. වනයේදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. මුණ ගැහිච්ච අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා 500 නමක් බුදුරජාණන් වහන්සේ සමග සමවස් වෙන් වාසය කළා. බලන බලන ප්‍රදේශයේ ගස් යට ස්වාමීන් වහන්සේලා භාවනා නියෝගි වෙන්නු. රජතුමා පුදුමයට විස්මයටපත් වුණා. මම මෙච්චර අධිපති කෙනෙක් රජ කෙනෙක් වෙච්ච මට අවියාවිද බලයෙන්වත් පිරිසක් මේ වගේ සංවර කරන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ කොහොමනම් මෙච්චර පිරිසක් දමනය කළාද? ඒ විතරක් නෙවෙයි කියනවා, අනේ මගේ පුතා උදයි භද්‍ර කුමාරයා, මේ කුමාරයාත් මේ වගේ සංවර සීලව ඉන්නවා නම් මට කොයිතරම් සැනසීමක්ද කියලා. ඇතැමිට ඒ වන විටත් තමගේ පුතා කීකරු වෙලා හිටියේ. අජාසත් රජතුමා කීකරුණා වගේම දරුවත් කීකරුණා. අජාසත් රජතුමාගේ නම් 7 දෙනෙක් මේ රජ පරම්පරාවේ පිතෘඝාතක වුණා. ඒ තරම් ඉරණමකට පත්වෙච්ච මේ රජතුමා ප්‍රාර්ථනා කළේ අර දරුවා මේ ස්වාමීන් වහන්සේලා වගේ ඉනව දකින්නට. එනිසාම තමයි අදටත් විශේෂයෙන් බෞද්ධ රටවල්වල බුරුමය, ඒ වගේම තායිලන්තය, කාම්බෝජය, ලාඕස්, බංග්ලාදේශය ආදී රටවල බෞද්ධ අයගේ සිටසක් තමයි ටික කාලයකට හරි තමන්ගේ දරුවන් පැවිදි කරනවා. පැවිදි කළා සිවුර පෙරවලා ඒ දරුවන්ට මේ මහාන කමේ ශික්ෂණය ලබා දෙන කටයුතු කරනවා. පිනොතනි සිවුර පොරවපු ගමන්ම ලොකු ශික්ෂණයක් ඇති වෙනවා මේ ජීවිතේ. අර ජීවිතේ තියෙමිච්ච කලබර කාලේ ගති අඩු වෙලා, අසංවර සීලේ ගති අඩු වෙලා මේ ශික්ෂණයටපත් වීමේ මහ සුවිශේෂ හැකියාවක් මේ තුල තියෙනවා. අනේ නිසා බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරනවා භික්ෂුන් වහන්සේලා අනුගමනය කරන්න. ඒ වගේම කුඩා දරුවන් කුඩාම කාලයේ ශාසනයට පූජා කරනවා. අපලයක් හිම තියෙනවා නම් ශාසනයට පූජා කරන්න ඕන කියන හැඟීමෙන් පූජා කරනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, ඒ දරුවන් වැඩි හිටි වුණාට පස්සෙත් මේ ස්වාමීන් වහන්සේලා අනුගමනය කරන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි, බෞද්ධ අය තමන්ගේ දරුවන්ට තියන්නේ බෞද්ධ නම් තමයි තියන්නේ. බෞද්ධ නම් වලින් ඊයගේ ජීවිතයට ආදර්ශයක් ලබා දෙන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ නිතරම මේ කුඩා ස්වාමීන් වහන්සේලා ගැන අවධානය හිටියා. ඒකට හේතුව තමයි අනිත් ශ්‍රාවකයන්ට මේ කුඩා අය තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තිබුණේ නැහැ. දැන් කාලේ වුණත් බොහෝ දෙනෙක් සලකන්නේ වැඩිහිටි අයට. නමුත් මේ සූත්‍රයෙන් විශේෂයෙන් බුදුහණු සඳහන් කරන්නේ මේ 4 දෙනා විතරක් නෙවෙයි. රජ කුමාරයා, ගින්දර, සර්පයා, භික්ෂුව විතරක් නෙවෙයි. ඕනෑම කෙනෙක් පිනුතුනි මනුෂ්‍යාත්ම භාවය ලැබුව කෙනෙක් විශේෂයෙන්ම. යා මිනිස් ආත්ම භාවයට එන්නේ සසර හුඟක් පින් කළා. අන්නේ පිනෙන් ඉපදෙන කෙනා ඇතැමිට කුඩා දුගී පැල්පත කිවදුනත් ඒ කෙනා අනාගතයේ කොච්චර දුර යනවද කියලා අපිට හිතා ගන්නවත් බෑ පිනුතුනි. එනිසා කිසි විටකත් කුඩා ළමයින්ට අවමන් කරන්න හොඳ නෑ. එයාගේ අම්මල තාත්තල තැමිට අපිත් එක්ක අමනාප වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි මේ ලෝකේ කෙනෙක් ඉපදෙනවා නම් ඒ ඉපදිච්ච දරුවා අම්මල තාත්තල කරන වැරදි වලට ඒ දරුවා වගේ කියන අවශ්‍ය නැහැ. දරුවෙක් මේ ලෝකෙට ඉපදුණා නම් ඒ දරුවා ඉපදීම මතම ඉපදෙනවත් එක්කම ඇත්තෙම අම්ම තාත්තගේ කාර්යභාරයෙන් සැලකිලි ප්‍රමාණයක් අවසන්. ඊට පස්සේ කාර්යභාරය ඉතුරු ටික කරන්න ඕන ඒ සමාජය. ඒ සමාජයේ දරුවා ආරක්ෂා කරන්නට ඕන, සුරක්ෂිත කරන්නට ඕන. අනේ සඳහා සුවිශාල කාර්යභාරයක් තියෙනවා. ඔබ දන්නවා ජීවක පිළිබඳව. ජීවක කියලා කියන්නේ කුඩා කාලේ අම්මා දාලා ගිහපු කුණු කූඩයක දාලා ගිහපු ළමේ. අනේ ළමයා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනෙන් නැවත රැගෙන ඇවිල්ලා රජ මාලිගාවේ පෝෂණය කළා. ඒ පෝෂණය කරපු දරුවා එකල හිටිය ಭಾರತයේ ප්‍රධානතම දක්ෂම වෛද්‍යවරයා බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි, ඔහු විසින් ප්‍රතිකාර කළේ රජතුමාටත්, බුදුරජාණන් වහන්සේටත්, භික්ෂුන් වහන්සේලාටත්. ඒ තරම් සුවිශේෂ කාර්යභාරයක් සිදු කළා. මේ සූත්‍රයෙන් විශේෂයෙන්ම භික්ෂුවක් කියන චරිතය අපි තේරුම් අරගෙන ඒ භික්ෂුන් වහන්සේගේ වටිනාකම තේරුම් අරගෙන අපි අපේ ජීවිතේට ඒ ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ඕන. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ අපට මේ දහම් මඟ කියා දෙන කෙනා. බලන්න පිනොතින අපේ ජීවිතේ භික්ෂුන් වහන්සේලා මුණ නොගැසුණා නම් කුමක් වෙන්න තිබ්බද? ජීවිත කාලෙම අපි හාමුදුරු කෙනෙක් නොදැක්කනම් අපේ ජීවිතවලට පත් වෙන දිනේ තත්ත්වය කොහොමද? ඒකෙම හිතා ගන්න පුළුවන් නේ පිනොතින. භික්ෂුන් වහන්සේලා අපේ ජීවිතේ කරපු බලපෑම අන්න එතෙන්දී ඒ භික්ෂුන් වහන්සේලා ශාසනයට දායාද කිරීමත්, උන්වහන්සේලා ආරක්ෂා කිරීමත්, උන්වහන්සේලා පෝෂණය කිරීමත්, විශේෂයෙන් ථේරවාදී බෞද්ධ රටවල අය අපේ අමල තාත්තලා වසර දහස් ගාණක් අඛණ්ඩව සිද්ධ කළා. එහි ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුද්ධ වසර 236 දී ලංකාවට දායාද වුණා. එතැන් පටන් බුද්ධ වර්ෂ 440 දක්වාම ධර්මයේ කටපාඩමින් තමයි අරගෙන ආවේ. අනේ රැගෙන ආපු ධර්මය අලුවිහාරයේදී ග්‍රන්ථාරූඪ කරාට පස්සේ ඒ ධර්මය තමයි අද ලෝකෙම මුළු බුදු සමය විදියට බුද්ධ වචන විදියට පාලි භාෂාවෙන් ප්‍රචාරය වෙන්නේ. අන්නේ ධර්මයේ පිටපස්සේ ලොකු කැපවීමක් පරිත්‍යාගයක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි, ඒ ස්වාමීන් වහන්සේලා නිර්මාණය කළ මේ ශාසනයට දායාද කරන්න අපේ අතීත අමල තාත්තලා කටයුතු කළ තියෙනවා. උන්වහන්සේලා ගැන මෛත්‍රී සාගතව බැලුවා. විශේෂයෙන් බැමිණි ඉතිහාස 6 වෙනි කාලවල ලංකාවේ වළගම්බා රාජ්‍ය සමයේ තිබුණ බැමිණි ඉතිහාස 6 සමයේදී අවුරුදු 12ක් එක දිගට වර්ෂාව ලැබුණේ නැහැ. ආහාර පාන ආදීන් ලොකු සාගතයකට පත් වුණා. අන්න එවැනි කාලවලත් ඒ අපේ අතීත අම්මල තාත්තලා තමන්ගේ දරුවන්ට තිබෙච්ච කෑම ටික දරුවෝ අඬද්දී මේ ස්වාමීන් වහන්සේට ගෙනලා දීලා උන්වහන්සේලා පෝෂණය කළා. අන්නේ පෝෂණය කරපු ශාසනය තුළින් නිර්මාණය වෙච්ච ස්වාමීන් වහන්සේලා තමයි මේ ධහම රැකගත්තේ. ඒ වගේම බුද්ධ කාලයේ ගත්තත් කුඩා ස්වාමීන් වහන්සේලා ගැන බුදුහාඳුරෝ නිතරම අවධානයෙන් වාසය කළා. ඔබ හැලෙත් චුල්ලපන්තක මහපන්තක කතාව. මහපන්තක හාමුදුරන්ගේ සහෝදරය චුල්ලපන්තක හාමුදුරුවෝ. මේ චුල්ලපන්තක හාමුදුරුවෝ කුඩාම වයසේදී පාඩම් කිරීමේ හැකියාව එච්චර තිබුණේ නැහැ, මතක ශක්තිය තිබුණේ නැහැ. මාස 4ක් ගියත් එක ගාථාවක් පාඩම් කරන්න බැරි වුණා. මෙහෙම හිටියට පස්සේ අර අයියා මහපන්තක හාමුදුරුව මේ තමන්ගේ මල්ලිව ගෙදර යවන්න සූදානම් වුණා. අඬන ගෙදර යන්න හැදුවා. ඒ අස්ථායිදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන කලින් ආවා. කිව්වා චුල්ලපන්තක ඔබ ගෙදර යන්න එපා. මේක ඔබේ අයියගේ මහපන්තකේ ශාසනයක් නෙවෙයි, මේක මගේ ශාසනය. ඔබ ගෙදර යන්න අවශ්‍ය නැහැ කියලා උට කමටහනක් දුන්නා. කමටහනක් දීලා අනිත් හාමුදුරුවත් එක්ක දාන කලින් බාරගෙන තියෙන දානයකට වැඩම කළා. වැඩම කරපු අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ දැක්කා මේ කුඩා ස්වාමීන් වහන්සේ දැන් භාවනා කරනවා. දානි ගෙදරට ගියාට පස්සේ බැලුවා හාමුදුරුවෝ අඩුවේ එක නමක් බුදුහාමුදුරුවෝ ඇහුවා කොයි චුල්ලපන්තක කියලා. ඒකට සඳහන් වුණා උන්වහන්සේ ගෙදර යවල කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ගෙදර කෙනෙකුට කිව්වා නෑ චුල්ලපන්තක පන්සලේන ගිහිල් එක්කන් එන්න කියලා. යනකොට බලනකොට පන්සලේ හැමතැනම හාමුදුරුවෝ එක්කෙනෙක් නෙමෙයි හුඟක් අය ඉන්නවා. මේ චුල්ලපන්තක හාමුදුරුවෝ රහත් වෙලා නිකන් නෙවෙයි අභිඥා සහිතව රහත් වෙලා උන්වහන්සේට විශේෂ හැකියාවක් තිබුණා තමන්ගේ ශරීරය වැනි තවත් කායන් නිර්මාණය කරන්න, මනෝමය කායන් නිර්මාණය කරන්න. පස්සේ කාලෙක උන්වහන්සේ 80 මාස ශ්‍රාවකයන්ගේ එක් නමකට පත් වුණා. මනෝමය කායන් නිර්මාණය කරන ශ්‍රාවකයන් අතරින් අග්‍රස්තන්ට පත් වුණේ අර අයියා විසින් ගෙදර යවන්නට සූදානම් වෙච්ච මේ කුඩා හාමුදුරුවෝ. ඒ වගේම පින්නතුනි ධර්මාශෝක රජ සමයේ අශෝක රජතුමා එදා කාලිංග මහා යුද්ධය සිදු කරලා බොහෝම සිටි අසහනෙන් වාසය කළා. ඒ අවස්ථාවේදී උඩ මළුවේ සක්මන් මළුවේ සක්මනේ සක්මන් කරමින් සිටියේ මේ රජතුමා බොහෝම අසහනෙන් ඉනකොට ඈත දැක්ක කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩිනවා. පින්නපාතේ වැඩම කරනවා. කවුද මේ කුඩා හාමුදුරුව? මේ කුඩා හාමුදුරුව තමයි සත්හැවිරිදි නිග්‍රෝධ පොඩි හාමුදුරුව. ඒ නිග්‍රෝධ පොඩි හාමුදුරුවන්ගේ මේ සංගත සීලයේ ගමන් විලාසය දැකපු රජතුමා පැහැදිලා එක්තරා ඇමතියෙකුට කිව්ව ගිහිල් එක්කන් එන කියලා. රජතුමා එන්න කිව්ව කියලා කලබලයක් නෑ. අර සාමාන්‍ය ගමනේම රාජමාලිගාවට ආවා. ආවට පස්සේ අශෝක රජතුමා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කැමැති අසුනක් බලා සුදුසු අසුනක් බලා වැඩවාසය කරන්න කියලා. අර සත්‍යාරිද පොඩි හාමුදුරුව වටපිට බැලුවා. බැලුවේ ඇයි? වැලි උන්වහන්සේට වඩා වැඩිමල් හාමුදුරු කෙනෙක් ඉන්නවද කියලා. කවුරුවත් නැහැ. රජතුමාගේ අතට පාත්‍රය දීලා රාජාසනේ වාඩි වුණා. පින්නතනි අරතරම් ප්‍රතාපවත් රජ කෙනෙක් අභියස මේ කුඩා ස්වාමීන් වහන්සේගෙන් හැසිරිච්ච ආකාරය. ඒක නෙවෙයි පුදුමේ පින්නතනි. ඒ කුඩා ස්වාමීන් වහන්සේගෙන් බණ අහපෝ මේ කාලිංග මහා යුද්ධය කරලා මිනිස් ජීවිත ලක්ෂ ගණනක් නැති කරපු මේ රජතුමා අශෝක ධර්මාශෝක උනේ අපමාදෝ අමත බලං කියන ගාථාව මේ ධර්මාසන ඉඳගෙන දේශනා කරපු මේ කුඩා හාමුදුරන්ගේ දේශනය අහලා. එපමණක් නෙවෙයි ඒ වෙච්ච පරිවර්තනයෙන් නමින් ධර්මාශෝක උනා විතරක් නෙවෙයි ඔහු එදා දිග්විජය කළා. දිග්විජය වෙනස් කරලා ඔහු ධර්ම විජයට ඇවිල්ලා මුළු ලෝකයේම ධර්මයෙන් ලෝකය පාලනය කරන කෙනෙක් බවට පත් වුණා. එහි ප්‍රතිඵල විදියට තමයි ඔහු එදා බෙහෙර විහාරස්ථාන 84,000ක් දමදිවේදී කළා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ නෙත් දෙක වගේ හිටිය දරුව දෙන සාසනයට පූජා කළා. සංගමිත්තාසා මිහිඳු මහින්ද මේ දෙන සාසනයට පූජා කළා. ඒ විතරක් නෙවෙයි ලෝකේ රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා. එදා ඒ කුඩා ස්වාමීන් වහන්සේ නිග්‍රෝධ හාමුදුරුව එදා ඒ දේ නොකළා නම් පිනුතුනි අද ලෝකේ කොමක් වෙන තිබ්බද? අද ලෝකේ නම් පිනුතුනි බුදුදහමක් නැහැ. මේ බුදු සසුන සෝභමාන කළ පොඩි හාමුදුරුන්ගේ කාර්යභාරය. ඒ නිසා භික්ෂුව කුඩා කියලා අපට කිසිවිටකත් අවමන් කරන්න පුළුවන් කමක් නැහැ. එදා ඒ දහම් ව්‍යාප්තිය කළ නිසා තමයි ලංකාවට බුදුදහම ලැබුණේ. ඒ විතරක් නෙවෙයි රජතුමා සෙල්ලිපිවල සඳහන් කරනවා මගේ සතුරෝ ධර්මය අසත්වා මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. සතුරන්ට ප්‍රාර්ථනා කළේ ධර්මය හැසිරෙන කියලම. අන්‍ය ධර්මයෙන් ජීවිතයේ ඉහළම මට්ටමට පත් කරගත්ත මේ උත්තමයන් වහන්සේලා විශේෂයෙන් එදා මිහිඳු හාමුදුරු සමග වැඩම කළ ලංකාවට ඇනව කළ පිරිස එක්කලා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටිය සුමන සාමණේර කියලා. ඒ ස්වාමීන් වහන්සේලගෙන් බාලම හාමුදුරේ අවුරුදු 7යි. මේ හාමුදුරු තමයි පින්නතුනි අර මිහිඳු හාමුදුරු ධර්ම දේශනා කරද්දී ධාතුන් වහන්සේලා ඉන්දියාවේ සිටන් අහසින් ලංකාවට වැඩම කළා. විශේෂයෙන් තෝපාරාමේ වැනි ස්තූපවලට අවශ්‍ය ධාතුන් වහන්සේලා සම්පාදනය කළේ මේ කුඩා ස්වාමීන් වහන්සේ. පින්නතුනි මේ වගේ විශාල පිරිසක් ඉන්නවා මේ ගෞතම සම්බුද්ධ ශාසනය සෝභමාන කළ කුඩා ස්වාමීන් වහන්සේලා. අන්නේ සංඝරත්නේ අන්නේ භික්ෂු පරපුරේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න කියලා කියන්නේ. මේ ලක්ෂණ වලින් කියන්නේ ආරස්තංගික මාර්ගයට පිළිපන්නා කියන අදහස. ආරස්තංගික මාර්ගයට එන නම් සම්මාදිටිය තියෙන්නට ඕන. සම්මාදිටිය හුදේ කම්මසගත සම්මාදිටිය විතරක් නෙවෙයි දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව පැහැදිලි දැක්මක් තියෙන්නට ඕන. අන්නේ දැක්මකට පත් වුණොත් විතරයි නියම භික්ෂුවක් බවට පත් වෙන පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මගේ භික්ෂූන් කොටස් දෙකයි. ඒ තමයි සේක සහ අසේක කියලා. අන්නේ සේක මට්ටමට එන නම් ආමු වශයෙන් කල්‍යාණ සිල්වන්ත කෙනෙක් බවට පත් වෙන නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ සම්මාදිට එන්නට ඕන. ඒ කියන්නේ මොකද්ද? දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳ අවබෝධය. අපේ ජීවිත දැන් මේ මොහොතේ ගත වෙන්නේ කුමන ආකාරයෙන්ද? සමුදය සත්‍යය දෙන්නේ මාර්ග සත්‍යය දෙන්නේ කියන එකේ අවබෝධය. අපේ හැට පේන රූපය මේ වෙලාවේ බාහිර පේන රූපේ ඒ ආකාරයෙන්ම මට පේනවා කියලා හිතනවනම් ඒ ඉන්නේ දුක සමුදය සත්‍යය. දුක සමුදය කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං ගිහිල්ලා ජාති පත්‍ය ජරා මරණං කියන එක. මේ මොහොතේ ඔබට සබ්දයක් ඇහෙනවා නම් ඒ මට ඇහෙන සබ්දය මේ මොහොතේම පිට වෙන සබ්දය මට ඇහෙන කියලා හිතනවා නම් ඒ තියෙන්නේ මේ සංසාර චක්‍රෙමයි. එහෙනම් ඒ දුක්ඛ සමුදය ඉඳලා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියන්නේ මොකද්ද? ඇසට, කනට, නාසයට ආදී අරමුණු වලට යම්කිසි අරමුණක් පතිත වෙනවා. ඒක තමන් තේරුම් ගන්නකොට ඒ මුල් අවස්ථා විස්කන්ධ පංචකේ නිරුද්ධ වෙලා, රූපේ නිරුද්ධ වෙලා මා මේක තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන්. ඒ මනෝ විඥාණයත් කලින් නොතිබී හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකින එක. අන්න එහෙම දැක්කොත් තමයි සම්මා දිට්ඨිය ඇති කරගෙන සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවාදී මේ අංග වලින් ගිහිල්ලා හිතේ සමාධිය ඇති කරගෙන සමාහිතෝ භික්ඛවේ භික්ඛූ යථා භූතං පජානාති කියපු මට්ටමට යන්නේ. අන්නේ අවබෝධයෙන් හිටියොත් තමයි අවිඤ්ඤායත්වේ වාසයසි විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ විඥාන නිරෝධහ නාම රූප නිරෝධෝ කියන මෙන්න මේ නිරෝධ සත්‍ය වෙත අපි සමීප වෙන්නේ. එනිසා ඔබට පින්නතුනි ගිහියෙක් වුණත් ඒ කෙනා මේ මගට එනවනම් ඔහුටත් කියන්නේ බිකු කියලාමයි පින්නතුනි. එදා පොක්කුසාද රජතුමා ආමන්ත්‍රණය කරේ බිකු කියලා. බාහ්‍ය දාරුචීරේ පැවිදුනේ නැහොත් ආමන්ත්‍රණය කරේ බිකු කියලා. පස්සග මහණුන් පැවිදි වෙන කලින්ම පස්සග මහණුන් ආමන්ත්‍රණය කළේ ද්වේමේ බික්කව්‍යාන්තා පබ්බජිතේන නසවිතම්බා කියලා. බික්කු කියන සංකල්පය දෙන්නට ඔබටත් හැකියාවක් තියෙනවා. ඔබ මේ ධම්මගට ආරසංග මාර්ගයට පැමිණියොත්. අන්නේ මගට යම් කෙනෙක් පැමිණියොත් ඔහු අනුත්තරම් පුණ්‍යක්යත්තා ලෝකස්ස කියපු ආකාරයට ලෝකයාගේ අනුත්තර පින්කෙට බඩපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. අන්නේ පින්කෙතෙන් අපි පින්ඵල නෙලා ගන්නවා. පින් වපුරව ගන්නවා. එහි බීජ වපුරලා අපි දෙහි අස්සන ලබා ගන්නවා. ඒ ආධ්‍යාත්මික ජීවිතයේ සෝය අපට ලැබුණොත් අපි ළඟමින ඥාතීන්ටත් මේ ධර්ම දෙන උත්සාහ කරනවා. දැන් බලන්න ඔබට ඊටාම රසවත් කෑමක් හම්බුනොත් අරන් යන්නේ නැහැ නේද? නමුත් හිතෙනවනේ පොඩ්ඩක්. ඒ හිතෙන යකිරේ කරුණාවෙන්. අන්නේ වගේම තමයි පින්නතුනි මේ ධර්මයේ ඔබට ලැබුණා නම් ඔබට ඉක්මනට මතක් වෙන අම්මතා තියෙනවා නම් අම්මතාට මතක් වෙනවා. යාළුවෝ ඉනවන යාළුවෝ මතක් වෙනවා. සහෝදර සහෝදරයන් ඉනවන ගේ මතක් වෙනවා. බුදුරජාණන් වහන්සේත් ඒක තමයි කළේ. රාහුල කුමාරේ පැවිදි කෙරෙව්වා. ආනන්ද හාමුදුරුවෝ, අනුරුද්ධ, බද්දිය විතරක් නෙවෙයි අනාගතයේ වැරදි වැඩ කරනවා කියලා දැකපු දේවදත්ත කුමාරයත් පැවිදි කෙරෙව්වා. ඒ වගේම පින්නතුනි සරියුත් හාමුදුරන්ට සහෝදර සහෝදරයන් 6 දෙනෙක් හිටියා. ඒ 6 දෙනාමත් පැවිදි කෙරෙව්වා. සාරිකින බ්‍රාහ්මණයේ රහතන් වහන්සේලා 7 දිනක් ලෝකෙට දායාද කරපු පින්වන්ත මම කෙනෙක් ලෝකෙ. පින්නතුනි සැබවින්ම අපි ආධ්‍යාත්මික දියුණුවට පත් වුණොතින් පත් වෙනවා නම් අපේ ජීවිතය තුළින් ඒක බලන ප්‍රධානතම ලක්ෂණය තමයි අපේ ළඟම ඥාතීන් කී දෙනෙකුට අපි මේ ධර්මයේ දෙන්නට උත්සාහ කළ තියෙනවාද කියන කාරණේ. පැවිදි කරන්නම බැරි වෙන්න පුළුවන්. නමුත් උන්ට මේ ධර්ම වරප්‍රසාදය කොහොම හරි දෙන්න ඕනේ කියන හැඟීම අපේ ජීවිත තුළ ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රද්ධාවන්ත අය දරුවන් හදනකොට එයාගේ ප්‍රාර්ථනාවක් තියෙනවා. දරුවෙක් මං කොහොම හරි සාසනයට පූජා කරන්න ඕනේ කියන හැඟීමක් තියෙනවා. මෙයාත් මේ බැරි වෙන්න පුළුවන්. නමුත් සසර කවදා හරි ආත්ම භාවයක මගේ ලෙයින් මගේ කුසෙන් බිහි වෙන දරුවෙක් මම සාසනයට පූජා කරන්න ඕනේ කියන හැඟීමක් ඔබේ හිතේ කොතනක හරි තියාගෙන ඉන්නට ඕන. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මේ සම්බුද සාසනයේ චිරස්ථිතිය ප්‍රාර්ථනා කරපු බොහෝ ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරන්න කටයුතු කළා. බොහෝ විට අපි හිතන්නේ කෙනෙක් ඉපදුනාට පස්සේ ਉਹ පැවිදි කිරීම කියලා. නමුත් ඒක නෙවෙයි පින්නතුනි. මේ සම්බුද සාසනයේ අතීතයේ පටන්ම තියෙන ප්‍රධානතම ලක්ෂණයක් තමයි මේ සාසනයේ සුවිශාල කටයුතු කරපු බොහෝ දෙනෙක් ඒ බවට පත් වුනේ ඊට කලින්. ඒ අය බ්‍රහ්ම ලෝකයේ දිව්‍ය ලෝකවල ඉනකොට මෙහෙ ස්වාමින් වහන්සේට ගිහිලා ආරාධනා කරලා මනුස්ස ලෝකෙ ඉපදෙන්න කියලා ආපු අය. විශේෂයෙන් තුන්වෙනි ධර්ම සංගායනා කරපු මොග්ගලි ප්‍රතිසහ හාමුදුරෝ ඒ වගේ කෙනෙක්. ඒ වගේම නාගසේන හාමුදුරෝ ඒ වගේ ආරාධනා කළ ආපු කෙනෙක්. මේ වගේ බොහෝ දෙනෙකුට පින්නතුනි දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකෙ ඉන්නයිට ගිහිල්ලාම මේ ඉරිදි බල ස්වාමින් වහන්සේලා ආරාධනා කරනවා මෙන්න මේ කාලවල මනුස්ස ලෝකෙ ඉපදිලා මේ ශාසනය දිනුවට කටයුතු කරන්න කියලා. අන්න එහෙම අක්වයගෙන් තමයි වසර 2500ක් මේ ශාසනය රැගෙන ගියේ. අන්න ඒ ශාසනය සජීවී කරේ මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවණෙන් ඉන්න මේ භික්ෂු පිරිස ස්වාමීන් වහන්සේලා සංඝරත්නය. අන්න ඒ සංඝරත්නය යම්කිසි රටක නැති වුණා නම් ධර්මය අහන්නට අවස්ථා නොලැබෙනවා. ඊට පස්සේ බුදුහාඳුර හඳුනා ගන්න බැරි වෙනවා. ඔබ දන්නවා ජාවා සුමාත්‍රා, මැද පෙරදිග, ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්තානය මේ වගේ රටවල් ස්වාමීන් වහන්සේලා ලක්ෂ ගණන්වල හිටිය ස්ථාන. මුලින්ම ස්වාමීන් වහන්සේලා නැති වුණා, ධර්මය අහන්නට අවස්ථා නොලැබුණා. ඇතැමිට මහා විහාර ස්ථාන, දාගැබ් පිළිම වහන්සේලා ඒ වැරදි අදහස් තිබිචයි විසින් විනාශ කළා. අන්න ඒ නිසා ඔබ සාසනික චිරස්ථිතිය ප්‍රාර්ථනා කරවනා නම් ඒ දී ප්‍රධානතම කාරණයක් තමයි ස්වාමීන් වහන්සේලා ශක්තිමත් කිරීම. ඉතින් මේ පිනතුන් නිරතුරුව කරන කාරණයක්. ඒ ගැන හිතලා ඔබට හුඟක් සතුටට පත් වෙන්න පුළුවන්. ඒ වගේමයි පිනතුනි මේ ශාසනික උන්නතිය ප්‍රාර්ථනා කිරීමේදී ඒ ස්වාමීන් වහන්සේලට සලකන වගේම ගෞරව දැක්වීම කියන එක ගිහි පිනතුන් හැටියට කොයිතරම් ආධ්‍යාත්ම දියුණුවට පත් වුණත් එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේ චිත්ත ගෘහපතියා නන්ද මාතාව කුජුත්තරා හත්තාලවක හත්තිගාම උග්ග මේ වගේ අනාගාමි බවට පත්වල හිටියාය. ඒ වුණත් එය ස්වාමීන් වහන්සේලා කොයිතරම් ගෞරවයෙන් ආශ්‍රය කරාද කොයිතරම් ගෞරවයෙන් ඒ ධර්මයට අහුම්කන් දුනාද කියන එක ත්‍රිපිටකයේ ඉතාම පැහැදිලිව දැක්වෙනවා. ඒ විතරක් නෙමෙයි මෑත කාලේ හිටිය මහා බෞද්ධ උපාසකයෙක් ධර්ම ප්‍රචාරය කරපු කෙනෙක් තමයි එස්.එන්. ගෝයෙන්කා කියලා කියන්නේ. රටවල 190 ගාන බොහෝගේ බහන මැදස්ථාන තියෙනවා. මේ ගිහි කෙනාගේ භාවනා පුහුණු ගුරුවරයාගේ යටතේ ස්වාමීන් වහන්සේලාත් ශිෂ්‍යයන් ඉදිරි ඉගෙන ගත්තා. ඉගෙන ගන්නවා දැනට. ඒ වුණත් මේ කෙනා පිනතුනි ස්වාමීන් වහන්සේ ඇසුරු කෙලේ කොයිතරම් ගෞරවයෙන්ද ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ ස්වාමීන් වහන්සේ ඇසුරු කළා ඒ සංඝරත්නයට තියෙන ගෞරවය විදියට. මේක තමයි සැබෑ බෞද්ධයේ ලක්ෂණය. කොයිතරම් ධර්මඥාණයෙන් ඉදිරියට ගියත් ඔහු ස්වාමීන් වහන්සේලා අභියස ඉතාම ගෞරවයෙන් කටයුතු කරනවා. ඒකම තමයි ඔහු ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා කියන එකට තියෙන සලකුණ. යම් කෙනෙක් ධර්මඥානය ලැබුවට පස්සේ මේ තමන්ට ධර්ම ප්‍රසාදය ලැබිච්ච සංඝරත්නය නොසලකා හරිනවා නම් ඊට අගෞරව කරනවා නම් අනිත් පැත්තෙන් කියන ඔහුට මේ ධර්මයේ ලැබුණේ නැහැ කියන එකමයි කියන්නේ. ධර්මයේ ලැබෙන්න ඒ ගෞරවය තමන්ගේ හදවත පුරාම යනවා. ඇයි මේ තරම් වටිනා දර්ශනයක් මේ සියවස් 25 කට අධික කාලයක් රැකගෙන ආවේ මේ සංඝරත්නය නේද කියලා හැඟීම ඇති වෙනකොට පුදුමිදේ ගෞරවයක් කෘතඥතාවයක් ශ්‍රද්ධාවක් හටගන්නවා. අන්න ඒ තුලින්ම අපේ දරුවනොත් මේ ශාසනයට යොමු කරන්න ඕන මේ ස්වාමීන් වහන්සේලාගේ ඇසුර ලබා දෙන්න ඕන කියන හැඟීම ඇති කරගන්නවා. එදා සුප්පාවාසාව අවුරුදු 7ක් තමන්ගේ දරුවා කුසේ පෝෂණය කරලා බිහි වුණාට පස්සේ ලොකු නිදහසකට පත් වෙලා ස්වාමීන් වහන්සේලාට දවස් 7ක් එක දිගට දානය දුන්නා. ඒ දානය දෙන අවස්ථාවේදී මේ කුඩා කුමාරය ඇවිදින්නත් පුළුවන් ඉපදිච්ච මුල් කාලේ ඉඳලම කතා කරනවා. සරුවත්තර නිවසේ වැඩම කරාට පස්සේ සරුවත්තර ළඟට ගිහින් කතා කළා. මේ සුපාස හරිම සතුටටපත් වුණා. අනේ මගේ පුතා මේ ධර්ම සේනාධිපතියන් වහන්සේත් එක්ක කතා කරනවා කියලා. සද්ධා තමල තාත්තල කැමති තමන්ගේ දරුවන්ට ස්වාමීන් වහන්සේලා ගැසුර ලබන්න. ඒ ඇසුර ලැබෙන හැම අවස්ථාවකදීම අපි ආධ්‍යාත්මිකව දියුණු වෙනවා. ඒ දිනේ වෙනවා කියලා කියන්නේ පිනතුනි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අඛණ්ඩව ගමන් කරනවා. ඒ ගමන් කිරීම තමයි අපේ ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ. ඉතින් මේ සම්මාදිට යටි කරගෙන සම්මා සංකප්පාදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් ආශිර්වාදය ලබා ගනිමින් අපි අපේ ජීවිත පෝෂණය කරගනිමු. එසේ සිද්ධ කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය දිගාසිරි සම්පස්සල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අප සාකච්ඡා කළේ සංගුතනිකායේ කෝසල සංයුත්තේ එන දහර සූත්‍රය. දහර දයන්න හයන්න රයන්න දහර සූත්‍රය. ඉතින් ඔබට මේ සූත්‍රය ආශ්‍රයෙන් අපි සඳහන් කරපු කරුණු වලින් ප්‍රශ්නය මහන තියෙනවා නම් ඊටත් අවස්ථාව තියෙනවා. ඒක තීරණය වන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රමාණයට. ඔහු සසරේදී කොච්චර සද්ධා දීන්ද්‍රිය ධර්ම දිනු කළාද තියෙන කාරණය මත. කෙනෙකුට අහපු ගමම්ම සක්කාය දිට්ඨි විතරක් නෙවෙයි. කාමරාග පටිග, රූපරාග, අරූපරාග මාන ඔක්කොම දුර වෙලා දැන් බාහ්‍ය දාරුචිරිය හැම කෙනෙක්නේ. බාහ්‍ය දාරුචිරියට දිට්ඨේ දිට්ඨ මතන් කියනකොට සක්කාය දිට්ඨි විතරක් නෙවෙයි. අවිජ්ජා අනුසය දක්වා සියලක්ම දුර වුණා. ඔහු අමුතියෙන් භාවනා කළේ නැත්තේම ඔහුට ඒ ධර්ම ශ්‍රවණයම භාවනාවක් වුණා. සති සම්පජඤ්ඤය දිනුණා. සමහර අය ධර්ම ශ්‍රවණය කරනකොට එතෙමිට අනාගාමී බවටපත් වෙනවා. සමහර ධර්ම දේශනා කරනකොට සකදාගාමී වෙනවා. සමහර කෙනෙකුට ධර්ම දේශනා කරන මොහොතේම සරුවත් හඳුර වගේට එවලෙම සකයදිට දුර වුණා යේ ධම්ම හේතුපවාගතය ඵලෙන පද දෙක අහනකොටම සමහර කෙනෙකුට ධර්ම ශ්‍රවණය කළ කාලයක් සුතමේ ඥානෙ දිනු කරගනිමින් සීලය දිනු කරගනිමින් ඔහු වඩ වඩා ධර්මයේ තුල භාවනා සමදිය දසන වඩමින් ඔහුට කරන් සිද්ධ වෙනවා. ඇතැමිට මුළු ජීවිත කාලෙම ඔහුට මේ ධර්මමඟ වඩන සිද්ධ වෙනවා. වඩලා ඇතැමිට ජීවිත අවසාන මොහොතේ සෝවාන් වෙන ගියම හෝ ඊළඟ මාර්ග වලට පත් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට දැන් කොසරයි සමාත් ඇත්තෙම කොච්චර ධර්ම දේශන ඇහුවත් ඔහුට මේ ආත්ම භාවයේ සෝවාන් වෙන්න බැරි වුණා. සමහර අයගේ වෙනත් ප්‍රාර්ථනා තියෙනවා. එක්කෝ පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න, නැත්නම් අග්‍ර ශ්‍රාවක තනතුරක් ලබන අනාගත ශාසනයක, නැත්නම් සම්මා සම්බුද්දටපත් වෙන්න, ඒ වගේ ප්‍රාර්ථනා ඇතුවත් මේ ශාසනයේ සමහර අය බනහනවා, ඇතැමිට පැවිදි වෙලා තියෙනවා. ඒ අය කොච්චර අර අවබෝධය ලැබුණත් එයා මාර්ග වලටපත් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව යා ඊට වඩා බොහෝ කාලයක් මේ එක්තරා ආධ්‍යාත්මික තත්ත්වයටපත් වෙන්නට එයා කිසියම් විදිහක ප්‍රාර්ථනා පුරම යන්නේ. එනිසා එයා යන්නේ ඒ ඉලක්කයට. එයාට අවබෝධය තියෙනවා තිබ්බට එයාගේ සක්කාය දිට්ඨිය දුර වෙන්නේ නැහැ. එනිසා ඒක තීරණය වන්නේ ඒ ඔඩියන්ස් එකේ ඒ ශ්‍රාවකයන්ගේ එකතකින් බුද්ධි මට්ටම මත, අනිත් අතෙන් ඔහුගේ ප්‍රාර්ථනා මත. සහ විශේෂයෙන්ම ඔහුට ඇසෙන ධර්මය කොයි මට්ටමේ ධර්මයක්ද කියන කාරණේ මත. ඒ සඳහා විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරන හැටියට අපට මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න ඕන කියන අවංක උත්සාහයක් තියෙනවා. තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කර ගන්න ඕන කියන අවංක හැඟීමක්. ඒක 90% කමක භාවයක් නෙවෙයි. 100%ම අවංක භාවයක් තියෙන්න ඕන මම කරන මේ දෙයින් මම මේකටයි පත් වෙන්නේ කියලා. ඒක බණහන වෙලා විතරක් නෙවෙයි, ධර්මය පුහුණු කරන වෙලා විතරක් නෙවෙයි. තමන්ගේ ජීවිතේ හැම දෙයක්ම කරන්නේ මේක ඉලක්ක කරගෙන. වැඩි දෙයක් තියා කොණ්ඩේ පීරුවත් ඇඳුමක් ඇඳක් වාහනයක් ගත්තත් ගෙයක් ගත්තත් දරුවෙක් හැදුවත් දරුවෙකුට ඉගැන්වුවත් විශ්වවිද්‍යාල උපාධියක් ගත්තත් ඒ හැමදේම කරනකොට බලනවා මේකෙන් මගේ තෘෂ්ණාව දෘෂ්ටිමාන වැඩි වෙනවද අඩු වෙනවද කියලා. මේක තමයි මෙෂර්මන්ට් එක. මේ නිර්ණායකට දාලා බලන සමෝ හැමදේම කරන්නේ. සහ විශේෂයෙන්ම ඔහුගේ ළඟ කරණීයමෙත්ත සූත්‍රයේ දෙන ගුණාංග ටික ඔහු අඛණ්ඩව පවත්වා ගන්න උත්සාහ කරනවා. මේ මට්ටමට එද්දී සාමාන්‍ය පංචශීලය සාමාන්‍ය විදිහෙන් අපි දෙන දාණයෙන් විතරක් ප්‍රමාණවත් නැහැ. විශේෂයෙන්ම කරණීයමෙත සූත්‍රයන ගුණාංග ටික උප්පරිම මට්ටමෙන් පවත්වා ගන්නට ඕන. ඇත්තෙන් මේක හිතල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඇති වෙන්නේ මේ සම්මාදිට්ඨිය ලැබිච්ච පමණට. සම්මාදිට්ඨිය ලැබිලා දුක හටගන්නේ මෙහෙමයි, දුක නිරෝධ වෙන්නේ මේකයි කියලා පැහැදිලි වෙනස දෙපැත්ත දැක්වතින් ඔහු කිසිසේත්ම දුක් විඳින කැමති නැහැ. ඔහු කැමති දුකෙන් නිදහස් වෙන්න. ඔහු පොඩ්ඩක්වත් බාහිර අයගෙන් චිත්ත පීඩාව විඳිනව කැමති නැහැ. බාහිර කෙනෙක්ගේ චිත්ත පීඩාවක් විඳිනව නම් විඳින්නේ බාහිර කෙනාගේ වරදකින් නෙවෙයි, තමන්ගේ මාවිද්‍යාව නිසා. ඒ නිසා ඔහු උපරිම උත්සාහ කරන්නේ තමන්ගේ මේ අවිද්‍යාව විශේෂයෙන් සක්කාය දිට්ඨි දුරන විදිහට තමන්ගේ සියලුම චර්යාව විසින් සකසා ගන්නවා. ඔහුට වෙන විකල්පයක් නැහැ. ඔහුට වෙන පිළිසරණක් නැහැ. ඔහුට වෙන ඉලක්කයක් නැහැ. ඔහුගේ තියෙන ඉහළම ඉලක්කය තමයි මේ ආධ්‍යාත්මික ඉලක්කය, දුකෙන් නිදහස් වීම ඉලක්කය. ඒ සඳහා ඔහු සියලු කැපවීම කරනවා. ඒ සඳහා ඔහු සියලුම දේවල් කැප කරනවා. ඉතින් මාතාල ප්‍රශ්නයක් තියෙන සම්බන්ධ මේ පංචවන්දියේ දායක බ්‍රාහ්මණයන් දුරයාවි මහන්සියෙන් අහනවා මේ භික්ෂුව කියන්නේ කවුද කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරු කියනවානේ අර සබ්බසෝ නාම රූපස්මි යස්ස ලක්ති මමයි කියන්නේ. කොහොමද මේ විදිහට ඉතර භික්ෂුව කියන්නේ භික්ෂු භික්ෂුණී පාස උපාසිකා. එතකොට ඒ භික්ෂුත්වය ලබා ගන්න අවශ්‍ය අත්‍යවශ්‍ය කාරණා දෙකේ විස්තරීමේ සම්බන්ධ ඉපෙන්නේ සබ්බසෝ නාම රූප සත්‍යල නාම රූප හැටියට ගති මෙයි මා යසනති මමයි තත්ේ මමයි මේ නොකෙවි නැති මේ මේ විචුත්තේ ඒ උපරිම භික්ෂුව ගැන සඳහන් කරනකොට තියෙන දේශනා රාශියක් තියෙනවා. ඒක එක කොටසක් තමයි ධම්මපදයේ භික්ෂුව අරගෙන ගාථා. ඒ භික්ෂු වර්ගෙන ගාථා ටික සියල්ලක්ම පහේ ඉලක්ක කරලා තියෙන්නේ රහතන් වහන්සේට. රහතන් වහන්සේගේ ලක්ෂණ තමයි බොහොමයකින් විස්තර වෙන්නේ. ඒ වගේම ඔබතුමා සඳහන් කරපු ඒ කරුණ සඳහන් වන්නේ සංගුතනිකයේ භික්ෂු සංයුත්තේ. භික්ෂු සංයුත්තේ තේ දැක්වෙන්නේ රහතන් වහන්සේලගේ චද ලක්ෂණ සඳහන් වෙන්නේ. යම් කිසි කෙනෙක් ඉහළටම ආධ්‍යාත්මික තත්ත්වෙ දිනු කරාට පස්සේ නාම රූප දෙකෙහි තියෙන ආශාව දුරු කිරීම. සියලු ආකාරයෙන්ම ඒ කියන්නේ දැන් ජටා සූත්‍රයේත් ඔක්කොමයි සඳහන් කරන්නේ. යත්ත නාමංච රූපංච අසීස සම්ග්‍රෝප සුජ්ජති කියලා. යම් කිසි කෙනෙකුගේ නාම රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වුණාද? ඒ කියන්නේ නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙච්ච විදිහටම දකිනවා නම් නැත්තම් සමුදේ අන්තය ඉඳලා නිරෝධේ අන්තය කරා යනවා නම් අන්න ඒකම තමයි නිර්වාණය සහ ආධ්‍යාත්මික ඉලක්කය නැත්තම් භික්ෂූත්ත්‍ය ඉහෙළම පරම දර්ශයක. දැන් බාහ්‍ය දාරුචීරියටත් බුදුජන වහන්සේ මේ කාරණේම දේශනා කළේ. ඒ වන් හිතේ බාහ්‍ය දිට්ඨිය දිට්ඨමත්න් ආදි වශයෙන් දේශනා කරේ මේ පරමදස්සී භික්ෂුවක් බවට පත්වීමේ තියෙන ඉහළම අනුශාසනය තමයි සඳහන් කළේ. නමුත් ඒ ඉහළම අනුශාසනාව කියන අතරේදී බුදුහාඳුරෝ කායික වාචික සංවරය, සක්කාය දිට්ඨිය දුරු කිරීම, කාමරාග පටික දෙක සමනය කර ගැනීම, රූප රාග අරූප රාග ආදී සම්පූර්ණ ප්‍රහිණ කිරීම, දිට්ඨිය ආදී අනුසය ධර්ම දුරු කිරීම මේ ආදී විවිධ පදනම් විවිධ මට්ටම් දේශනා කළා තියෙනවා. එනිසා ඒකාතකින් මේ ශාසනයෙහි විවිධ මාර්ගඵල වලට පත්වෙච්චා ඉන්නවා. අනිත් අතින් ඒ එකම මාර්ගඵලයට පත් උනත් ගතිගුණ වල වෙනස්කම් තියෙනා ඉන්නවා. එකම රහත් භාවයට පත් උනත් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් හොඳට බණ කියනවා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රසිද්ධිය ඇවිල්ලා කට්ටි ඇසුරු කරනවා. සමහර කෙනෙක් දකිනවත් ඉන්නේ නැහැ. නාලක හඳුර වගේ අය. එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කටහඬ ඉතාම ලස්සනයි. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කොහොමවත්ම කතා කරන්නේ නැහැ. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බොහෝ පිරිසක් එක්ක සුහඳ වෙන්නවා. සමහර ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්පූර්ණ පිරිසෙන් ඈත් වෙලා ඉන්නවා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් නිවෙස්වල පිළිගන්න දානවලට යනවා. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් එහෙම දානවලට යන්නේ නැහැ. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් නිතරම පිණ්ඩපාතෙම වැඩම කරනවා. මහකාශ්‍යප පහඳුර වගේ. තවත් සමහර ස්වාමීන් වහන්සේලා විහාරස්ථානට ගෙනල්ලා දෙන දාණය විතරක් පිළිගන්නවා. නමුත් එකම ආධ්‍යාත්මික මට්ටමේ ඉන්න ඇතමිට රහතන් වහන්සේලා. ඒ නිසා අපි හුඟක් කල්පනාකාරී වෙන්නට ඕන අපේ තියෙන මිනුම් දඬු වලින් ස්වාමීන් වහන්සේලා මනින්න යද්දී හුඟක් කල්පනාකාරී වෙන්න. එහෙම නොවුනොත් අපි හුඟක් අකුසල කරගන්නවා. මොකද එක එක ස්වාමීන් වහන්සේලා සසර එක එක විදිහේ ගුණාංග චරිත පුරුදු තමයි දිනු කරන්නේ. හැබැයි ඒ සියලුම අයගේ චරිත අතුරින් බුදුරජාණන් වහන්සේ සුවිශේෂම චරිත හතරක් දේශනා කළා. පරමාදාසී චරිත හැටියට ඒක දීතු සූත්‍රයේ සහ ඒක පුත් සූත්‍රයේ. ඒ තමයි පිරිම කෙනෙක් දරුවෙක් මහාන වෙනවා නම් ඒ පුතේකට දෙන්න තියෙන ආදර්ශය තමයි සැරියුත් හාමුදුරු සමුග්‍රහ හාමුදුරුවෝ. කාන්තාවක් පැවිදි වෙනවා නම් දුවක් පැවිදි වෙනවා නම් ඒ දුවට දෙන තින පරමාදර්ශය තමයි කේමාවසහ උපලවන්න. ගිහි කෙනෙක් ගන්න තින ආදර්ශය තමයි චිත්ත ගෘහපතියා සහ හත්තාලවක කියන දෙන්න. ඒ දෙනම අනාගාමියයි. ගිහි කාන්තාවක් ආදර්ශය ගන්නව නම් කුජ්ජුත්තරාව සහ නන්දමාතාව කියන දෙන්න. ඒ දෙන තනගාමියයි. එනිසා විවිධ චරිත ලක්ෂණ විවිධ ඇගේ තිබුණත් ආධ්‍යාත්මික දිනුවට පත් වෙච්ච අයගෙත් විශේෂ පරමාදර්ශී චරිත ටිකක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. උන්වහන්සේලා ධර්ම දේශනා කරන එකත් කරනවා, ගෝලියෝ හදන එකත් කරනවා, අනිත් අයට අනුශාසනා කරන එකත් කරනවා, භික්ෂුන් වහන්සේලා බලා ගන්න එකත් කරනවා. හැම දෙයක්ම උන්වහන්සේලා හැම දෙයකින්ම පරමාදර්ශී චරිත විදියට මේ ශාසනය සෝපමාන කළා තියෙනවා. හැබැයි ඒ අතරිනුත් ලක්ෂණය තමයි සමහර අය එක එක හාඳුනන කැමති වෙලා තියෙනවා. බුද්ධ කාලෙත් එහෙම තමයි. සමහර කෙනෙක් පන්සලට ආවම බුදුරජාණන් වහන්සේ හම්බෙන්නේ නැත්නම් ඒක මුගලන් හඳුර විතරක් හම්බෙනවා. මුගලන් හඳුර විතරයි කැමති. සමහර කෙනෙක් ඒ කාඩවත් කැමති නැහැ, ආනන්ද හඳුර විතරයි කැමති. සමහර කෙනෙක් වෙන සරියුත් හඳුර විතරයි කැමති. දුප්පත් මය කැමති මහකාශ්‍යප හඳුරන්ට. මහකාශ්‍යප හඳුරන්නේ කියන්නේ දුප්පතුන්ගේ හඳුර කියලා. උන්වහන්සේ නිතරම දුප්පත් වෙන්නේ පින්ඩපාතේ වැඩම කරලා. නිරෝධ සම්පත්‍ය නැගී සිටිය ගමන් යන්නේ දුප්පත්ම ගෙදරකට තමයි යන්නේ. උන්වහන්සේට කියන්නේ දුප්පතුන්ගේ හාමුදුරුවෝ කියලා. මෙන්න මේ වගේ පින්නතුනේ විවිධ චරිත ලක්ෂණ තියෙන විවිධ ගතිගුණ තියෙන හාමුදුරු හිටියා. එනිසා අන්නේ හාමුදුරු අතුරින් කාටද දන් දෙන්න කියලා අහපු වෙලාවේදී බුදුහාම දේශනා කළේ යත්ත පසීදති යම් කෙනෙකුට පහ දෙනවා නම් තත්ත දාතබ්බං එතෙන්ට දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේට විතරක් දෙන්න කියලාවත් බුදුහාම කියලා නැහැ. යම් කිසි කෙනෙකුට පහදෙනවා නම් අන්නේ පහදිත කෙනාට දෙන්න. හැබැයි ඒ පහදිත කෙනා නිකන් කෙනෙක් නෙවෙයි. ඔහු සීල සමාධි ප්‍රඥා වඩන කෙනෙක්, වඩපු කෙනෙක් වෙන්න ඕන. අන්නේ වඩන අතුරෙන් තමන් කැමති කෙනෙකුට දෙන්න. එහෙමයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරේ. උන්වහන්සේට පූජා කරන දානයේදී උනත් උන්වහන්සේ නැවත ප්‍රකාශ කරේ මේක සංඝයා වෙනුවෙන් දෙන්න. ගෝතමීයට දේශනා කළ එකයි සංඝේ ගෝතමී දේහි සංඝේ ගෝතමී දේහි සංඝේ දෙන්නේ මමච දෙන්නම් හොති. සංඝයාට දෙනකොට මටත් දුන්නා කියලා වෙනවා. හොඳයි, ඔබතුමා අහපු සඳහන් කරපු කාරණේ වටිනවා. නාම රූප දෙකේ සම්පූර්ණම නිරෝධයට හිත තැබීම සහ එය පසක් කිරීම සමයි භික්ෂු ජීවිතයේ පරමාදර්ශයේ ඊළම ඉලක්කය වෙන්න ඕනේ අපේ. හොඳයි පින්නතුනි, අප අද මේ ධර්ම ශ්‍රවණය කරපු අවස්ථාව. ඉතින් ඔබ දහර සූත්‍රය වශයෙන් මේ අසා දැනගත්තු කරුණු වලින් අපි අවසාන වශයෙන් සැබෑ භික්ෂු ජීවිතයට ගරු කරන ගමන් ඒ ජීවිතය ආදර්ශ අපේ ජීවිතයටත් ළඟා කරගෙන අපිත් එයින් උපරිම ප්‍රයෝජන ගන්න ගමන් අපේ ඥාතීනුත් ඒ දහමට යොමු කරන්නත් කවදා හරි දවසක භික්ෂු ජීවිතයේ සෙවන ආභාසයේ ආස්වාදය ලබනටත් අල්සන කරගනිමු. කොමන හෝ සම්බුද්ධ ශාසනයක චීවරයක් දරාගෙන ලැබෙනවා නම් ඒක අපේ ජීවිත ලොකු භාගයක්. ඉතින් ඒ සඳහා ඔබට සියලුම ආධ්‍යාත්මික ශක්තියෙන් දිනු වේවා කියන අපි ප්‍රාර්ථනා කරනවා. මෙරස් කරගත් උතුම් පුණ්‍ය ධර්ම වල බලෙන් ඔබ අප හැම දෙනාටම මියගේ ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් උතුම් නිවන් සුවය මැසල සේවා කියලා ප්‍රාර්ථනා කරමු. බයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිසෝකා හොන්තු සම්බේ පිපානිනෝ